අද දින ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ කෑගල්ල පුස්තැන්න ශ්‍රී පුණ්‍යෝධිහාරාමාධිපති පූජ්‍යපාද පිළිකල මීමුරේ ධම්මවංස ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ. සමන්ත චක්‍රවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සනන්තු සග්ග මොක්ඛදම් ධම්මස්සවන කාලෝ අයං අදංතා ධම්මස්සවන කාලෝ අයං අදංතා ධම්මස්සවන කාලෝ අයං අදංතා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස අලං වක්ඛලී සින්තේ කිනින ආපෝති කායන දිත්තේන යෝක වක්ඛලී ධම්මං තස්සති සෝ මං තස්සති යෝ මං තස්සති සෝ ධම්මං තස්සති ධම්මං නිවක්ඛලි ප්‍රසන්තෝ මං තස්සති මං ප්‍රසන්තෝ ධම්මං තස්සති ඉති සදහවතුනි කල්පනා කරන් තේපා ඔතනම අපි දන්නවා ධර්මයේ දැක්කොත් දුන් දකි කියන එක කියලා හිතාගෙන මේ ධර්මානුශාසනාව දැන්ම අහලා ඉවර කරන්න එපා. ඒක අපි අදට පැහැදිලි කරන්න තමයි අද මේ මාතෘකාව පාටින් ගත්තේ. අපි ධර්ම දේශනා කරන වෙලාවට ධර්මශ්‍රවණය කරන එකෙන් හැමෝම අපට ප්‍රතිඋත්තරයක් දෙනවා. ඔව් ධර්මයේ දැක්කොත් දුන් දකින්න තෝරන කියලා. නමුත් මේ දකින්න තෝරන ධර්මය මොකද්ද කියලා අපිට කියලා දෙන්න කෙනෙක් නැහැ. අපි අනන්ත මේ ජීවිතයේ මහන්සි වෙමින් එව්වා ඒ හොයපු හැම තමයි අපිට මේක තේරුම් ගන්න හැම වෙලේ කියනවා අපි පැහැදිලි කරන්න තමයි අද මේ ධර්ම දේශනාවේ මාතෘකාව පාටිය වශයෙන් ගත්තේ. පිළිගුරු බුදු පියාණන් වහන්සේ එන්නේ සමාජයේද වැරදින තැනක් තියෙනවා කියනවා. මේ වැරදීම පෞද්ගලික වැරදින් හැම දිනකම අන්න ඒකයි මෙතන ගැටලුව තියෙන්නේ. පෞද්ගලික වැරදින බැවින් හැම දිනම මේ පෞද්ගලිකව නිවැරදි කරගන්න. ඒ පෞද්ගලික වැරදීම වටහා ගන්න නැත්නම් බඳු කෙනෙකුට ඒක නිවැරදි කරගන්න අවශ්‍යයි. නිවැරදි කරගන්න නැති තාක්කල් උන්ට මේ ලෝකේ සැනසෙලි සහිත ජීවිතයක් ගත කරන්න හම්බෙන්නේ. ඒත් බුදුන් වහන්සේ වදාළ ධර්මයේ තියෙන සුභවාදී බව තමයි දුකින් පිරෙන මිනිසාට ඒ දුක් වලට පොද මූලික වන්නව හේතුව තමයි ළඟ තියෙන බව පෙන්වා දී ඒ හේතුව නුවණින් දැකීමෙන් ඉවත් කරගන්න එනම් දුක නැති වූ තනක් බවට පත් වෙනවා ජීවිතයේ කියන එක. එහෙම වුණාම ඊට පස්සේ මේ ශරීරයේ බිඳී ගියාට ඇත්තටම මරණයට පත් වෙන්න කෙනෙක් නැහැ. ඒ මරණයට පත් වෙන්න කෙනෙක් නිසා මරණයට බය වෙන්නේ සබ්බේ සත්තා. සත්වය. සත්ව පුද්ගල සංඥාව ගත්තායේ ඒ තමයි මේ ඒ වන විට එකතු කරගත්ත කාරණා ටිකක් තියෙන නිසා මම කියන මූලයේ යටතේ. ඒ නිසා මම කියන මූලයේ යටතේ තමයි කෙනෙක් මරණයට බය වෙන්නේ. ඒ මූලය පෙරුම් අරගෙන ඒ ඉසදා ගන්නට ඒකාකරණය කර ගන්නට මුලින් නිදහස් වෙන්නට පුළුවන් වුණාම අප්‍රමාදා නමියන්ති කියන බුද්ධ වචනේ තේරුම් වරංගු වෙනවා. අප්‍රමාදව මොමියති. ඉතින් ඒ නිසා මේ පිළිබඳ කරුණු පැහැදිලි කිරීම අරමුණු කොටගෙනයි අපේ අද ධර්මාන ශාස්ත්‍රාව විකාශනය වන්නේ. අගටයි මෙහි ගැඹුරුම කොටස පවතින්නේ. මුලින් අපිට ඒ සූත්‍ර දේශනාවේ අඩංගු යම් යම් තැන් අර සාමාන්‍ය ස්වභාවයක කතාවක් කියනවා වගේ කියාගෙන යන්න වෙනවා ටිකක් දුර. ඒ ගැන කලබල වෙන්නේ නැතුව සවන් දීගෙන ඉන්න. සමාජයේ ප්‍රසිද්ධ සූත්‍රයක් තමයි අංගුත්තර නිකායේ කන්දකවග් සංයුත්ත නිකායේ කන්දකවග්ගේ තියෙන ඔය වක්කලි කියන සූත්‍රය ගැන නොසප කෙනෙක් නැහැ, සමහර විට නොදන්න කෙනෙක් නැහැ. වක්කලි සමුද්‍රගේ කතාව නොදන්න කෙනෙක් නැහැ. ඒ අග කොටසට තමයි බොහෝ දෙනා යන්න බැරි වෙලා තියෙන්නේ. එනිසායි අපි ඒ කොටස පිළිබඳව හැදලි කරන්න කල්පනා කරන්නේ. කොහොමද මේක සිදුවෙන්නේ? සිදුවෙන්නේ තේම කෝපන සමයේන ආයස්මා වක්ඛලි කුම්භකාර නිවසේන විහෙරති ආබාධිතෝ හෝති ආබාධිතෝ දුක්ඛිතෝ බාලක කියලා. ඒ සමයේදී වක්ඛලි හාමුදුරුවෝ මේ කුබල් කරුවෙකුගේ ශාලාවේ බොහොම දුක්ඛිතව ආබාධිතව විලන්ව වාසය කරනවා. මේ විලන්ව වාසය කිරීම හේතුව කරන වක්ඛලි හිමියන්ගේ හිතේ තිබෙන බලාපොරොත්තුවක් ඉටු කරගන්නට බැරි වෙනවා. ඒකයි මේකට මුල් වෙන කාරණාව. ඊට පස්සේ උන්වහන්සේ හිතවත් භික්ෂුන් වහන්සේ නමක් ළඟට ගිහිල්ලා කතා කරලා උන්වහන්සේට කියනවා, ඔබ වහන්සේ යන්න බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා මගේ වචනෙන් බුදුරජාණන් වහන්සේ වදින්න. එතන බුදුරජාණන් වහන්සේට දකින්න ආසයි වරිනවා නම් හොඳයි කියන ආරාධනය කරන්න කියලා. හොඳයි කියලා පිළිගන්න මේ භික්ෂුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට වැඩම කරලා මෙසේ වදාළා. එවන් වදේසි සාදු කිර බන්තේ භගවා යේන වක්ඛලි භික්ඛූතේන ප්‍රසංකමතු අනුකම්පං උපාදාය. ස්වාමීන් වහන්සේ යම් තැනකද සිටින්නේ උන්වහන්සේට අනුකම්පා පිණිස එතෙන්ට වඩිනවා නම් හොඳයි, වැඩම කරනවා නම් හොඳයි. බුදුරජාණන් වහන්සේගේ තිබඳු අවස්ථාවල තියෙන පිළිතුර තමයි සූත්‍රයේ තිය හැමතැනම තියෙන්නේ. අදිවාසේසි භගවා තුමි භාවයේ උන්වහන්සේ නිහඬ බවින් ඉවසනවා කියන්නත් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ඒකෙන් කියන්නේ ආමන් යන්නම් කියලා පැන්නේ නැති වුණාට උන්වහන්සේ කැමැත්ත පිළිගත්තයි. මෙන්න මේ වක්ඛලි හිමියන්ගේ නමින් කළ ආරාධනයේ පරිදි බුදුජානන් වහන්සේ වක්ඛලි හිමියන් වැඩවාසය කරන මේ කුබල් නිවසට කාලාවට යනවා. ඒ වැඩම කරනකොට වක්ඛලි ඇඳින් නැගිටින්න උත්සාහ කරන බුද්ධ කවුරු වෙන නිසා බුදුන් වහන්සේ වදාරනවා, ඔබම ඉන්න වක්ඛලි මට මේ පනවපු ආසනයක් තියෙනවානේ, මම මෙතේ වාඩි වෙන්න. පතමිතින් මේ විනය පිටකේ පුරා පවතිනා වූ එක ප්‍රඥප්තියක් මතක් කර ගන්න ඕන. කිසිදු ශික්ෂාපදයක් මන්ද බුද්ධික කෙනෙකුට හෝ ගිලණෙකුට වළංගු වෙන්නේ නැහැ. ඔවුන්ට හැර කියලා බුදුන් වහන්සේ සනා කරපති. අපකලි ගිලණෙක් කැමති පරිදි නැගිටින්න අරවා මේ ඒ කාරණා කටයුතු කරගන්න ඉති නැති නිසා තමයි අවසර තියෙන්නේ. ඒකට බුදුරජාණන් වහන්සේට කරන මදිකමක් නෙවෙයි. පත්මන් සමාජයේ ගිලන් වූ අම්මලා ගිලන් වූ අය ළඟ අපි ගියාම අපට කවුරුවෙන් ඇඳින් බහින්න කියන්නේ නැහැ. බිම වාඩි වෙන්න බැරි නම් බිම වාඩි වෙන්න කියන්නේ නැහැ. නැගිටින්න බැරි නම්. ඒ තියෙන ඒ පුද්ගලයන් කෙරෙහි පවතින ගෞරවය. එමත් නැත්නම් ඔවුන් කෙරෙහි පවතින අනුකම්පාව. නීතියක් නෙවෙයි ඒක හැම වෙලාවෙම. ඒක මනෝමූලික වූ කරුණක් වශයෙන් ගෞරවය පවතිනවා නම් හානියක් සිදු වෙන්නේ නැහැ කියන එක. බුදුජානන් වහන්සේ ලස්සන විස්තරනවා. කච්චිතේ වක්කලි කමනීනම් කච්චයාපනීනම් කච්චි දුක්ඛා වේදනා. කොහොමද වක්කලි මේ කොහොමද යැපෙන්න පුළුවන්? කොහොමද මේ දෘෂ්ටි වෙනවා? පටික්කමන්තිනෝ අභික්කමන්ති පටික්කමෝ සනම්පඤ්ඤාති අභික්කමෝ. අඩු වෙනවද වැඩි වෙනවද ප්‍රසා ගන්න දරා ගන්න පුළුවන් කමක් නැද්ද? මෙතන ලස්සන වචනයක් තියෙනවා. මේක අපි තේරුම් ගන්න මේ වේදනාවන් පිළිබඳ දැක්කල මේ ඉවසනවා දරා ගන්නවා නැත්නම් යාපනීනම් කියලා පෙන්නනවා. යැපෙනවා කියන වචනයක් තියෙනවා. ඉතාල ගැඹුරුයි මේ වචනේ. මෙතන පෙන්නන්නේ යැපෙන්න බෑ කියන එක. මේ යැපෙන්න පුළුවන් කෙනකට අපි මේ යැපෙනවා කියන එකේ තේරුම අපි සමාජයේ භාවිතා වෙනවා. ඒ සමාජට ඉදිරියට යැපෙන්න දෙයක් හරි හොයා ගන්නවා කියන්නේ. ඒක සරවාර්ථයෙන් අරන් තියෙන ඉතාල ගැඹුරු දෙයක් තමයි මෙතන මේ යැපීම කියලා කියන්නේ. උන්වහන්සේ දරනවා. මම හිතන්නේ වේදනාව නම් හරියට වැඩි වෙනවා. දරා ගන්න පුළුවන් තමයි. කච්චිතේ වක්ඛලි කිංචි කුක්කුච්චං හේ නකොචි විප්පිත්තක සාරෝති. ඔබට කිසියම් ආකාරයක මේ සැපයක් හෝ පිපිලිසර බවක් තියෙනවාද මේ කාරණේ පිළිබඳව? බුදුන් වහන්සේ ප්‍රශ්නයක්. බුදුන් වහන්සේ වදාරන්නේ එම මත කිසි සැකයක් නම් පිපිලිසර බවක් නම් නැහැ. එහෙනම් කච්චි සනවක්කලි අත්තා සීලතෝ උපාදිතීති. ඔබට ඔබේ හදවතේ හදවතෙන් දුෂ්පාරණ ඔබේ සීලය පිළිබඳව වරදක් තියෙනවා කියලා. අනිවාර්යයෙන්ම මේ මට එහෙම උපාදයක් මගේ හදවතින් දෙන්න නැහැ. මේ උන්වහන්සේගේ ප්‍රශ්නාවලිය හරි ලස්සනයි. එතන තියෙනවා තව යම් කරුණක්. සීලයේ තියෙනක බාහිර අන්දායට පේනලක් වින්න ඕන එකක් නෙවෙයි ඒක ඇතුළත ප්‍රතිආවලියක්. ඒ සීලෙන් පිටත ගන්නවා නම් තමන්ට තමන් විසින් බඩ දෙනවා නැත්නම් දුක් දෙවනවා. ඒක තමයි මේ සමා සංවර කර ගැනීම හොඳම ප්‍රතිපදාව. එළියෙන් අපි යම් දෙයක් වසන් කළාට ඒ පිළිබඳව වේදනාව ඇතුළතින් විඳින්න සිදු වෙනවා. ඒ නිසා එහෙම තමන්ට උපවාද කරන්නව, වද දෙන්නව අදහසක් තියෙන දුක ළඟට මේ සීලේ නිසා පිළිපැති. ඒ වැරදීම නිසා, පැහැරහැරීම නිසා. දැන් මම වෙනක පොදාරන්නෙත් නෑ. අපමණ ගාන්ති අර්ථ සීලතුප පොදිතී. සාමාන්‍ය මාතෘකම මගේ සීලය පිළිබඳවත් කිසියම් පිටිසර බවක් සැකයක් නෑ. එහෙනම් මොකද්ද මේ ගැටලුව? අත්තිනේ කායස්මෙන් තාවතිකා කලමස්ථාය. යවත හංගදවා බදවන්තං දස්සනාය උපසංකමීය. මට දෙවිච්ච ලොකුම ගැටලුව තමයි බුදුරජාණන් වහන්සේ දැකින්ට යන්න විදිහක් නැති තමයි. එසේ මේ පැකුම් රොක්වත් මේ දැක ගන්න බලා ගන්නට යන්න විදිහක් නැති බව. උන්වහන්සේ ශ්‍රද්ධා චරිතයක් වශයෙන් අපි දැනගෙන තියෙන්නේ බුදුන් වහන්සේ වැඩ ඉන්න අසල නිරන්තරයෙන් සැරිසරමි ඒ දෙවිස් මහා පුරුෂ ලක්ෂණින් උත්තු රූප ස්වභාවයෙන් නැරඹමින් එයින් ශ්‍රද්ධාවක් සතුටක් උපදවාගෙන එයින් යැපෙන ජීවිතයක් ගත කළ බවයි. මෙන්න මේ ප්‍රකාශය තමයි මේ බුදුජානන් වහන්සේ ඉදිරි කාරණා පැහැදිලි කිරීම සඳහා උදව් වුණ කාරණේ බවට පත් වෙන්නේ. අන්න එතන තමයි අපි අර ප්‍රකාශ කළා වූ මාතෘකා තාන්තේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීමකෙන් විකාශනය වන්නේ. ප්‍රතිස් කුණපෙන් ශරීරය දිහා බලා ගැනීමෙන් නැති වන යහපත මොකද්ද? හිමිකා සින්නා පෝතිකාය නිවිස්තියන පෝතිකාය ගණසිරුට එකින් ඇති වෙන වැඩක් කරපයක් තියෙන බවක් පෙන්වන්නේ නැහැ. යෝකු වක්කලි වක්කලි කිසියම් කෙනෙක් ධම්මං පස්සති සෝතං පස්සති. ශරීරය දැක්කේ නැතුවට කමක් නැහැ. ධර්මයේ දැකීම නම් කොහොමද තියෙනවා? යෝ මං පස්සති තමෙක් මා දකිනවා නම් සෝදම් මං පස්සති හිතම ධර්මයක් දකින්නවා. ධම්මං වක්කලි පස්සන්තෝ මං පස්සති තමෙක් හරියටම ධර්මයේ බලනවා නම් ඒ මමයි දකින් බලන්නේ. මමයි දකින්නේ. තමෙක් මම හරියට දකිනවා නම් දැදින්න හරියට කියන වදනින් දෙන්නනවා සෝදන්න උපස්සති. මා දකින්නා ධර්මය දකිනවා, ධර්මය දකින්නා මා දකිනවා. මේ ප්‍රකාශය මේ සමාජයේ ජනප්‍රියයි. මේ ප්‍රකාශය බොහෝ අම්මල ධර්මශ්‍රවණය කරන අය පවා දන්නවා. නමුත් ඒ බුදුන් දකින්නට දකින්න ඕන ධර්මය කුමක්ද යමක් කෙනෙක් විමසුවොත් ඔබගේ පෞද්ගලික මතිමතාන්තර ඔබ ඉදිරිපත් කරાવી. සැබවින්ම ඔබට පුළුවන්කමක් තියෙනවාද? ඒ බුදුන් දකින්න අවශ්‍ය ධර්මය කුමක්ද කියලා පැහැදිලි කරන්න. මගේ ජීවිතයේ යම්නම් තැන්වලදී මා යම්නම් ප්‍රසිද්ධ අය හමුණ ගිහිලා තියෙනවා. ඒ මොන ගිහිලා මා කිසියම් ප්‍රකාශයක් කළා දවසක්. ඒ ප්‍රකාශයේ තිබුණේ මෙන්න මෙහෙම දෙයක්. උපාසක අම්මලාට කියන බණ කියන්නේ නැතුව. ඉතින් උපාසක අම්මලා පහත් කළකන හැම නෙමෙයි. මේ සාමාන්‍ය පින්තව ගැන කතා කරලා මුදනාව ගැන කතා කරම ධර්මය ගැන කියන්න වණ ගැන මට කියන්නේ නැතුව හිත ඉක්මවා ගිහින්. ධර්මයේ කියන්නේ මොකද්ද මට කියලා දෙන්න. කියන මේ ප්‍රශ්නේ මා ඉදිරිපත් කළා. මට මේකට ප්‍රමාණවත් පිළිතුර ලැබුණේ නැහැ පිළිතුරු. ඒ පිළිතුරු නොවේ නොලැබීමම ධර්මයේ යන්නේ මොදාලේ කුමක්දයි ස්ක්‍රීන් සඳහා ප්‍රයෝජනවත් කළා. අන්න මෙතනින් එහාටයි මේ ධර්ම දේශනාව තියෙන්නේ. ඒක තමයි අපි කලි කතාවක්. වක්කලි හිමියන්ට බුදුරජාණන් වහන්සේ අන්න එතන විදේශනා කරනවා ඉතිරි කොටස. ඒ සූත්‍රයේ තියෙනවා. මෙන්න මේ වරදවා වටහා ගන්නේ නැතිව නිරවුල්ව වටහා ගන්න ඕන. වරදවා වටහා ගන්නේ නැතිව කියලා මා පවසන්නේ අසන්ත දකින්ට ලැබෙන යම් යම් කාරණා තුළ ප්‍රකාශන යම් යම් දැකීම් තුළ ඒ වරදවා වටහා දවසත් ලකුණු තිබෙන නිසා බුදුරජාණන් වහන්සේ වක්කලිගෙන් නගන ඊළඟ ප්‍රශ්නේ තුන කිං මඤ්ඤති වක්කලි රූපං නිච්ඡං වා අනිච්ඡං වාති වක්කලි ඔබ මොකද මේ ගැන හිතන්නේ රූපය නිත්‍ය වෙනවාද අනිත්‍ය වෙනවාද ඔන්න බුදුජානන් වහන්සේ ප්‍රශ්න උනා දැන් මෙතන කිසිදු දෙයක් පරිහරණය කරන්න තේරුම් ගන්න නැතුව රූපය කියූ පමණින් ඔබ රූපේ යන ඔබේ ශරීරයයි කියලා හැම පරද්ද ගන්න තියෙනවා. රූපය කියන්නේ ඉදිරියෙන් අපගේ ඇසට දැක්ක දේ කියලා පරද්ද ගන්න තියෙනවා. අපි මේ තැනට එන්නට පුද්ගලයේ වශයෙන් හරි වැරදි හොඳ නරක තේරුම් අරගෙන කිසියම් ප්‍රතිපත්තියක පිළිගන්නට ඕන. ඒ ප්‍රතිපත්තිය තමයි අපි කියන්නේ සීලේකවත් කායික වාචික සංවරය කියලා. ඔබ පංච සමන්ත සීලේ පිළිදෙනවායි කියන්නේ නිරන්තරයෙන් සංසිල් කියනවා කියන එකට නෙවෙයි. පංච සීලේක රස්න වදනයක් තියෙනවා ඒකට කියන්නේ විරතියක් කියලා. වාරිත්‍ය සීලෝ. විරතිය කියන්නේ අදාළ කරුණෙන් වෙන්වීම තමයි සීලක් කියනවා කියලා. අනිත් අය දෙන්න නිසා නිරන්තරයෙන් ගිරව් කියනවා වගේ කියෝ කියෝ සිටිනවා නෙවෙයි. වේරමණී කියන එකේ තේරුමත් ඒකයි. විරමණය වෙන්නේම. එකක් පැහැදිලි කරාම අනිත් අය හිත තේරුම් ගන්න දිගටම කියන්නේ අපි මේ මොහොතේ. පරපණ නැසීමෙන් වැළකීමේ. පරපණ නැසනවායි කියලා කියන්නේ නෙමෙයි. ශික්ෂාපදයක් වාදපත් වෙනවා. සීලයක් වාදපත් වෙනවා. වළකින්නට ඕන. අන්නේ විදිහට මේ සමාජයේ හොඳ නරක හරි වැරදි අන්නයි පිළිබඳව වටහා ගැනීම තුළ කෙනෙකුට අත්ත්‍ය නායක දානායක ධම්මපරියාය කියනවගේ ධර්මතාවය වැටහෙනවා. ඔබත් ඒ වටහා ගන්න. කිසියම් කාර්යයක් කිරීමේදී අත්ත්‍ය නායක කියලා කියන කෙනෙක් පෙන්වන්නේ තමන් උපමා කොට ගන්න. මේක දෙපිටියේ පුරා පවතින දෙයක්. තමන් හිතන්නේ බැනුම් අහන්න කැමතිද? ගුටි කන්න කැමතිද? මරුම් කන්න කැමතිද? හරි ලස්සන දෙයක් නේ. මේවා සංවරය ඇති කර ගැනීම සඳහා බොහොම සරල දෙයක් බුදුන් වහන්සේ වදාහරන්නේ. තමන් යමකට අකමැතිනම් ඒ දේ අන් අයට නොකළ යුතුයි. මේක ගැඹුරු ධමයක් නෙමෙයි. මේ පුද්ගල සංවරය තුළ පවතින දෙයක්. එහෙනම් ඔබ මරුම් කන්න කැමති නැහැ. එහෙනම් ඔබ අනික් සත්වෝ කවුරුත් කැමති නැහැ. ඔබ වෙනුම් අහන්න කැමති නැන්නේ කවද්ද වැරද්ද අනිත් පැත්තට කැමති නැහැ අන්නේ විදිහට මේ ශික්ෂාපද පහේ පෙන්වන්නේ වෛරයන් ප්‍රහාණය, වෛරයන් අඩු කරන ධර්මතා පහ. බයානි විරාණි පහයි කියලා පෙන්වන්නේ. බය සහ වෛර පහ අතහැරෙනවා මේ පහරක් තමයි. එහෙනම් සමාධිය මේ පහ කඩනවා නම් ඒ සමාධියේ බය සහ වෛරයේ බලවත් වෙනවා. ඒක තමයි මෙන්න වෙලා තියෙන්නේ. ශික්ෂාපද තියෙන අයරුණාම ශික්ෂාපද රකින්නවා හොයා ගන්න එක නිතර වෙනවා වගේ. ඒ තරමට මේක නිරන්තරයෙන් දෙන නිසා කියන්න පටන් අරන් ඒ ගැන ගැඹුරක් ඇත්තෙම නැහැ. අපට අවශ්‍ය වෙන්නේ කියන අය නෙවෙයි. ඒ විරතියෙන් යුක්ත වෙලා ජීවත් වෙන අය. අනේ එබඳු අයට තමයි මේ බුදුරජාණන් වහන්සේ වදාරන්න හදන මෙතනින් එහාට මේ ධර්මයේ දකින ක්‍රමේ වළංගු වන්නේ. දැන් මෙතන මේ රූපං වා කියලා තියෙන එකේ තේරුම ශරීරය කියන එක. අනේ ඒක අපිට හදන්න ඕන. තමයි ගමින්තල ධර්මදේශනාවලදී සඳහන් දෙන්නන්ට පැහැදිලි කරලා තිබෙනවා. මොකද අද අපි මේක අලුත් ධර්මදේශනාවක් වෙයි කරන නිසා අලුතින් සඳහන් දෙන්නන් සඳහා තවදුරටත් පැහැදිලි කරමු. බුදු දේශනාවේ හරය නැත්නම් ආරි සත්‍ය සුද්ධලයා මුල් කොටගෙන නොවේ. පංචස්කන්ධයේ මුල් කොටගෙන. පංචස්කන්ධයේ කියන එක හරියට තේරුම් ගන්න ඕන පංචස්කන්ධය තුලින් තමයි ධර්මය දකින්න පුළුවන්. පංචස්කන්ධය තුලින් තමයි බුදුන් දකින්නත් පුළුවන්. එහෙනම් ඒ වැරදුනත් එතනින් එහාට ගමන් මගේ තියෙන ප්‍රතිඵල ඕනෑම කෙනෙකුට ප්‍රහින් වෙනවා. ඉස්කෝ පුරුෂ ජීවිතවලදී කියලා කාරණයක්. මෙතනදී මා කිසියම් දෙයක් මේ සමාජයට මතක් කරනවා බොහොම අනුකම්පාවෙන්. ඔව් අපේ ගෞතම පින්වතුන් දී පැවිදියයි. අපේ පූජනීය මහා සංඝරත්නය සිල්වත් තමයි. සමහන්සලා ඒ කියන ශික්ෂාපද විනයන කුල අංගමනේ කරන්නේ නම් ඇත්තටම සිල්. ඒ සිල්වත්කමට මෙලොව සහ පරලොව වශයෙන් ආවරණ සත්‍වලාදී විපාක එහෙම නැතුවම අනිවාර්යෙන් තියෙනවා. නමුත් ඔබ සිල්වත් වෙලා ඉන්නේ සංවර වෙලා ඉන්නේ ශික්ෂාපද සංවරය තුළ නම් ඔබ තාම කින්නේ පුතර ජන භාවයේ තුල. මේ බුදුන් දකින්නට මේ ශික්ෂාපද සංවරයේ පදනමක් වෙනවා අරුණහම ප්‍රමාණවත් වෙන්නේ නැහැ. පදනමක් වෙනවා. එහෙනම් ඒ තැන ඉඳගෙන ඔය අපි කියන කායික වාචික මානසික සංවරයත් නැත්නම් සමාජික කාමී ජීවිතයක් ගත කර කෙනෙක් බවට පත් වුණොත් යම් කෙනෙක් එතනින් එහාට තමයි ආර්ය සත්‍ය කියන එක තියෙන්නේ. එතනින් එහාට තමයි ආර්ය සත්‍ය කියන එක හොයාගන්න වෙන්නේ. ආර්ය සත්‍ය තුල තමයි ධර්මීය දැක්කොත් බුදුන් දැකීම කියන එක වරංගු වන්නේ. මේ සූත්‍රයේ ධර්මය යන කුමක්ද කියලා පැහැදිලි කරලා තියෙනවා. ඒකයි මම ආයෙත් පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ. මෙතනදී බුදුජානන් වහන්සේ මේ සියලු ධර්මතාවයන් දේශනා කරනු ලබන්නේ ස්කන්ධ පංචකය තුල. වැරදීමක් ස්කන්ධ පංචකය තුල, නිවැරදි කර ගැනීමක් ස්කන්ධ පංචකය තුල. ස්කන්ධ පංචකය පිළිබඳ වටහා ගැනීමකින් තොරව එතනින් මෙහාට ආර්ය මාර්ගයක් නැහැ. සෝවාන් ආදී මාර්ගවල උදාවීමක් නැහැ. ඔබට කායික වාචික සංවරයෙන් මුක්ත වෙලා හොඳ උපාසක කෙනෙක් උපාසිකාවක් සිල්වත් භික්ෂුන් වහන්සේ කෙනෙක් විදිහට නැත්නම් සිල් මාතිකා මාතාවක් විදිහට මේ සමාජයේ ඉන්න පුළුවන්. සමාජය ඔබට ගෞරවවත් කරાવી. ඔබට ආස්වාදයකුත් තියෙයි. නමුත් ඔබ ආරි සත්‍ය කෙරෙහි අවතීර්ණේ වී නැහැ. ඔබ බුදුන් වදාළ ධර්මයේ දකීද බුදුන් දකී කියන මාර්ගයට අවතීර්ණේ වී නැහැ. එනම් ඔබේ සඳහා කල් බලමින් ඉන්නවා නැත්නම් ඉදිරියේ ඉලක්කයක් තබා ගනි ඉන්නවා නැත්නම් ඔබට ඒ සඳහා කරුණු පැහැදිලි කර දෙන කල්යාණ මිත්‍ර සේවනය හමු වී නැහැ. අනේ අපට වැදගත් වන්නේ. මෙතන රූපං කියලා පටන් ගන්නකොට මේ රූපං කියේ මොකද්ද කියන එක අපි ඉගෙන ගන්න වෙනවා. අපි හැමදෙනාම මෞපසෙන් දී ජීවිත අවසානයේ මේ යනවා. ඒ තමයි පුද්ගලයාගේ උපත සමරණය. මේ පුද්ගලයාගේ උපත සමරණය අතර කාලය අවුරුදු 60ක් 70ක් 80ක් 100ක් වෙන්න පුළුවන් ඒ අයට අදාළ පරිදි. ඒ කාලය තුල දිවා රාත්‍රි දෙකේ මොහොතක් මොහොතක් පාසා අපි තවත් උපතකට සහ මරණයකට මුහුණ දෙනවා. මේ උපතට සහ මරණයට කියන වචනය තිබෙනවා මේක ත්‍රිපිටකයේ තාමත් මාසෙමින් ඉන්නවා කොතනද තියෙන්නේ කියලා. නමුත් අපේ ආචාර්ය වල්පොල සාමයන් වහන්සේ වල්පොල රාහුල සාමෙන්දන් වහන්සේ තමන් ගේ ආචාර්ය උපාධි සඳහා ලියන ලද ග්‍රන්ථය බුදුන් වහන්සේ ධර්මයෙන් නම් සිංහල කරවත් කෙනෙක් තවතින. එහෙත් තිබෙනවා යම් කරුණක්. මේක කොතනකින් හරියට උපුටා දක්වන්න බැරි වුණාට මෙතනින් තමයි මාත් උපුටා ගත්තේ. එහි කියන කතාවේ ඇත්තක් තියෙන බව අපට තේරෙනවා. ඒ නිසා අපි ඒක පිළිගන්න. කන්දේශ ජායමානේසු ජීයමානේසු නියමානේසු. අන්න දැන් කතා කරන්නේ පුද්ගලයාගේ උපත කරේ නෙමෙයි. මේ ස්කන්ධයන් කියන දේවල් හටගනීද, විරයිද, නැරෙයිද? ඒකට හුඟක් කාලයක් දීලා නැහැ. කනේ කනේපා. ශ්‍රණයක් ශ්‍රණයක් පාසාම. ඔබද උපදින්නේ කිය දිරන්නේ කිය මැරෙන්නේ කිය ජායසේත ජීවසේත ජීවසේත එතකොට මහතින් ඉපදී මැරෙන ධර්මතාවයක් තමයි ස්කන්ධ පංචකය කියලා කියන්නේ. මේ ස්කන්ධ පංචකය තුල තමයි පින්නතුනේ දුක දුකට හේතුව නැති වූ තන සම්මාර්ගය හොයාගන්න ඕනේ. මේ ස්කන්ධ පංචකය තුල තමයි අපේ නිත්‍ය සත්‍යාත්ම වශයෙන් ගැනීම සහ ඒ වරද තේරුම් අරගෙන අනිත් දුක් අනාත්ම වශයෙන් දැකීම කරන්න ඕනේ. විත පදනම වෙන ස්කන්ධ පංචකය නිරෝධ කරගන්න නැති තාක්කල් අපි නිරිඟුවක් පස්සේ යනවා, තස් පස්සේ යන අරය. බුදුන් වදාළ ධර්මයේ සත්‍ය වෙනවා. අපිට ධර්මයේ හොයාගන්න බැරුව අපි මං උලා වූ බවට පත් වෙනවා. මේ ස්කන්ධ පංචකය හටගන්නේ කෙසේද? ඒ හට ගැනීමට පුද්ගලයා සතු පවතින ඉන්ද්‍රියන් හය මූලික වෙනවා. ඇස, කන, නාසය, දිව, කය, සිත, සක්ක, සෝත, ගාන, ජීව, කාය, මන කියලා කියනවා. මන හැදෙන්නේ පස්සේ. ජමාතාලේ ඉඳලා ඉස්සෙල්ලා භාවිත කරන්නේ අසතන ආසය දෙකයි. ඒ වයින් ගන්නා වූ කර්ම අනුව තමයි ඉන්නනතර ඊට අදාළ ලෝකයක් මනෝද්වාරයක් වෙන ප්‍රනිර්මාණය වෙන්නේ. දැන් කල්පනා කරන්න. ඇසට හමුවන්නේ මොනවාද? ඔබ දන්නා රූප කියන්නේ. කනට හමුන්නේ මොනවාද? ඔබ දන්නා ශබ්ද රූප කියන්නේ. නාසයට හම්වන්නේ මොනවද? ඔබ දන්නවා ගන්ධ රූප කියන්න. කයට හම්වන්නේ මොනවද? දිවට හම්වන්නේ මොනවද? රස රූප කියන්න දන්නවා. කයට හම්වන්නේ මොනවද? ස්පර්ශ රූප කියන්න දන්නවා. හම් වෙනවා කිව්වම තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා. රූපයේ තියෙන වචනෙන් ඉස්සරහට හම් වෙන රූපය ඔබට හම් වෙන්නේ පේ රූපයක්, අප්‍ය රූපයක්, දසක රූපයක්, මොනහරි රූපයක් කියනකොට ඉදිරියට තියෙනදී. මෙතන රූපය කියන්නේ පින්නතුනේ ඉදිරිය තියෙන එකට නම් නෙවෙයි. ඉදිරිය තියෙන එකට ආලෝකය වැදුනහම ඒන් පරාවර්තන වෙන ආලෝකය ඔබේ ඇසේ කාටිය හරහා ගොස් ඔබේ චක්කු ප්‍රසාදය තුළ ප්‍රතිබිම්බයක් හටගනු ලබනවා. ඒක ඔබට තේරුම් ගන්න පහසු වෙන ප්‍රමේ තමයි ඔබ ගමනක් යන සූදානම් වෙලා කඩපතෙන් බලන්න. ඔබේ ඉන්න ස්වභාවය කඩපතේ තේරුම් පිළිගන්න කරනවා. ඒ කඩපත තුළ ඉන්නේ ඔබද? ඔබේ ශරීරයෙන් පිටුන ආලෝක නිසා හටගත් ප්‍රතිබිම්බයක්. බාහිර ලෝකේ රූප දකින්නට අපිට මේ ඇස තිබුණාට බාහිරින් රූපයක් තිබුණාට පුළුවන් කමක් නැහැ. ප්‍රසාද රූපය මෙතන පහළ වෙන්න වෙනවා. චක්කු ප්‍රසාදයේ ගෝචර රූපය පහළ වෙන්න වෙනවා. බාහිර දේ අඳුනනවායි කියලා අපි කිව්වට අපි බාහිර දේ හඳුනාගන්නේ ඇසේ පහළ වෙන මේ චක්කු ප්‍රසාදයේ පහළ වෙන මේ රූප රූපයේ උදව්වෙන්. චක්කු විඥානේ පහළ වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ රූපේ කියන්නේ මෙන්න මේක. ඒ ඇසේ ප්‍රතිබිම්බය වගේ පහළ වුණාට කනේ ඒක එහෙම කියන්න පුළුවන් කමක් නැහැ ප්‍රතිබිම්බයක් වශයෙන්. ඒකට අපි ශබ්ද රූපේ කියනවා. නාසයෙන් හම්බෙන්නේ ගන්ධ රූපේ කියලා කියනවා. දැන් බලන්න පුද්ගලයා වෙනයි පුද්ගලයා තුළ මේ මොහොතින් මත මේ ඉන්ද්‍රියන් හයෙන් ගන්නා වූ අරමුණක් මගින් පංචස්කන්ධේ පහළ වී නැතිවීම තමයි සිදු වෙන්නේ අපි දැනගත්තත් නැතත් පිළිගත්තත් නැතත්. දැන් මේ අලුතෙන් මහානායක මෙන්න විදිහේ මා ඉදිරිපත් කරනවා. පිටතාවක් මා මේ තවසා තිබෙනවා. ඔබ මොහතකට ගන්න. ඔබ පාඩම් කරගත් පරිදි යතන් පුස්තක තුළ පවතින පරිදි රූප කියන්නේ සතර මහා භූතයන්ගෙන් හටගත් ආ වූ ශරීරය කියලා. එහෙනම් වරහන් ඇතුළේ දාලක් තියෙනවද පුත්තර? එහෙනම් අරගෙන ඔබ බලන්න වේදනා කියන චෛසිකේ විග්‍රහ කරලා වේදනා වලට මොකද්ද පෙන්වන්නේ? පිස්සෝ වේදනා. වේදනා තුනක් තියෙනවා. ඒ වේදනාවයි තියෙන්නේ සැප දුක් උපේක්ෂා. වේදනාවෙන් කියන්නේ විඳිනවා කියන එක. ඔබට රූපය කියලා ශරීරයේ ගත්තොත් වේදනාවට විඳින්න මොනවද වෙන්නේ? ඔබ රූපයක් බලන වෙලාව ගැන හිතන්න. ඔබ ශබ්දයක් රස විඳින වෙලාව ගැන හිතන්න. ඔබට ගන්ධයක් දැනෙන වෙලාව ගැන හිතන්න. ඔබ විඳින්නේ ඒ රූපය හෝ සබ්දය හෝ ගන්ධය නොවේද? ස්කන්ධ කියන එකේ තේරුම සමූහයක් ඇති වෙයි නැති වෙන දෙයක් කියන එකයි. ඒක තේරුම් ගන්න ඕන. නිරන්තර විශාල ප්‍රමාණයක් ස්කන්ධ කියන්නේ චිත්තයි කියලා විශාල ප්‍රමාණයක් කියන්නේ. එතකොට අපි බාහිර රූපයක් විඳිනවා කියවට ඇත්ත සිද්ධිය ඒ රූපේ ආශ්‍රයෙන් ඔබේ හිතේ හදාගත්ත ඔබ ප්‍රිය හෝ අප්‍රිය ආකාරයට නිර්මාණය කරගත්ත. ඇලීමට හෝ ගැටීමට ඔබ සකස් කරගත්ත රූපය නේද? ඔබ විඳින්නේ. ඔබට ප්‍රිය නම් ඔබ එතන සැප වේදනාවෙන් විඳිනවා. ඔබට අප්‍රිය නම් ඒ සමග ගැටීමින් ඔබ දුක් වේදනාව විඳිනවා. මේ සැප වේදනාව හෝ දුක් වේදනාව අර බාහිර තියෙන රූපයක නෑ. ඒක බොහොම සම්බන්ධයි. ඒ රූපයට ඔබ වටිනාකමක් දී ඔබේ චිත්තචෛතසික තුළ හදාගත්තේ ඇයි? ප්‍රිය හෝ අප්‍රිය වශයෙන් ඇලීමක් සහ ගැටීමක්. ඔබට දුක නිර්මාණය කර දෙන්නේ ඉදිරියේ තියෙන රූපය නෙවෙයි. මෙන්න මේ ඔබ විසින් නිර්මාණය කරගත්ත උපසාද රූපයේ තියෙන ඒ ඇති කර ගන්නා වූ ඔබ විසින් සාදාගත් ඇලීම් හෝ ගැටීමයි. රූප එකකින් කිව්වම අනිත් ඒවා තේරුම් ගන්න වේදනා. දැන් ඉතින් අපිට මේ බාහිරව මම විග්‍රහ කරපු ඉස්රායිල් තියෙන රූපෙනේ මේ අපිට පෙනෙන්නේ. අපිට පේන්නේ ඇසේ හම්බ වෙන ප්‍රතිබිම්බේ. ඕවා අපිට වැටහීමක් නැහැ. අපි කොහොමද බලන්නේ? අපි බලන්නේ අසුතු අපිට ජනවාරි ආනන් අදස්ථාලිය අරියස් ධම්මයේ අකෝවිදු අරියස් ධම්මයේ ආරණීතු ධර්මයේ ඇස ධම්මත විවරණ වූ කල්යාණ මිත්‍ර සේන නනබු හැම දෙනාට කියන අසුතු අසුතු ජනයි කියලා. ඔය ආර්ය ධර්මයේ ස්කන්ධ පංචකයගේ ප්‍රියම නැලින් පිළිමද දකින්නේ හෝ ඒක ප්‍රිය කරන්නේ හෝ ඉතන වෙහික්මෙන්ට උන් දන්නේ නැහැ. ඒ නිසා ඔවුන්ට මේ රූප හමු වෙන විට ශබ්ද හමු වෙන විට ගන්ධ හමු වෙන විට අර කියන ඔවුන් විසින් හදාගත්තා වූ ඇලීම් ගැටීම් සහිත ලෝකයට උකොට වෙනවා. ඒ කොටුවේ මුතුල සිදුවෙන කරුණක් තියෙනවා. ඒක සුපත් සර්ජණ්‍ය ආශින් කරන දෙයක්. අන්න ඔබට මේ ස්කන්ධ පංචකයාගේ ඉදීම නැරීම මනාව පැහැදිලි කරලා දෙනවා නම් කවුරු හරි ඉස්සරහට ඔබට සුපවත් භෞෂිත භාවයෙන් යුක්ත ආර්ය ශ්‍රාවකෙක් බවට පත් වෙන්න වෙනවා. ඔබ ගෙදරද ඉන්නේ? අන්තලෙද ඉන්නේ? ආරණ්‍යෙද ඉන්නේ? ස්ත්‍රීද පුරුෂද කිහිප පැවිද කියන මේ කිසිවක් වළංගු වෙන්නේ නැහැ. ඒක වළංගු වෙන්නේ සම්මුතියට පමණයි. හොඳයි අපි මේ වේදනාව නෙමෙයිද සැප දුක් උපේක්ෂාව වශයෙන් සංඥාවෙන් හඳුනන්නේ? ඒ හරි වෙනකිරීම නුක්ති දාන වේ දෙතෙන්ට කැමති නම් ලෝභ මොහ අකමැති නම් දේශ මොහ එකතු වන්නේ සංඛාර පාලන යම් විටක රූප වේදනා සංඥා සංකාර විඥාන මෙසේ සෙමින් විග්‍රහ කළාට එක්වර ඇති වෙනවා. ඒ සිදු වෙන සර්ව සසියලු ක්‍රියාවලියන්ම හඳුනා ගන්නා වූ හැකියාව තිබෙන විඥාණයට. හොඳද නරකද පෞද්ද පින්ද හරිද වැරදිද මේ මොකක්වත් විඥාණයක නැහැ. විඥානයේ ඔබ කරන ඕනෑම දෙයක් ඔව් ඒක නෙමයි කියලා අනුමත කරන ලබනවා. ඒක තමයි මායූප මංච විඥානම් කියන එකේ තේරුම. විඥානයේ මායාවට හෝ ලෝකය තම තමන් දරන දෘෂ්ටි සියල්ල හරි තම තමන් යන මාර්ගයේ හරි තම තමන් දරන මතය හරි කියලා ලෞකික සහ නැත්තම් බාහිර ලෝකයේ සහ ධර්මයේ තුල මත ප්‍රකාශ කරනවා අපට ඇහෙනවා පේනවා. එනිසා ප්‍රවේ සම්බන්ධ අපදරණ අදහස හෝ අපහරයයි කියන හිත හිතන දේ නෙමෙයි ඇත්ත වෙන්න තුන. බුදුන් වහන්සේ වදාළ දේ කුමක්ද? ඒ වදාළ දේ හරියට තේරුම් අරගෙන අනුගමනය කරනවා නම් උන්වහන්සේ වදාළ ආ වූ ශික්ෂණය අපතේ ඇති වෙන්න තෝරන. එහෙම නැතුව ශික්ෂණයක් ඇති වෙන්නේ නැහැ. ඔබ මේක කටපාඩම් කරගෙන නම් කියන්නේ ඔබ අනුගමනය කරන්නේ නැහැ, දැකලා නැහැ ධර්මයේ. නම් ඔබට වචනින් කියන්න පුළුවන් වුණාට කායික වාචික ශික්ෂණයක්, මානසික ශික්ෂණයක් ඔබ ළඟ ඇතිවන්නේ නැහැ. හේතුව ඔබ ආරි ශ්‍රාවකෙක් නොවන නිසා. ආරිතාවයටපත් වෙන්නේ මේ පංචස්කන්ධය අවිපදින්න ඇතිවම නෙමෙයි තේරුම් ගත්තම. දැන් බුදුරජාණන් වහන්සේ මේ කතා කළ කරුණාවත ගන්න. උන්වහන්සේ පළමුව ප්‍රශ්න කරන්නේ රූප කියන වචනේ. අපි ඉතින් තවදුරටත් විග්‍රහ කරමු. මෙතනින් මෙහාට වක්කලි සූත්‍රයේ ඉතුරු කාරණා කෙටින් මම පසුව කියා දෙන්නම්. මට මේ කොටස පැහැදිලි කිරීමයි මේක ගන්නවා. දැන් ඒ ප්‍රශ්නෙම නගාවි උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ වක්කලිගෙන් ඔබ මොකද මේ ගැන හිතන්නේ? කනට හම් වෙන රූපේ එහෙම ඉඳලා කරන්න ඕන. ඒකට ශබ්ද රූපය කියලා කියනවා. ඒ ශබ්ද රූපය මිහිරි අමිහිරි වශයෙන් විඳින එක වේදනා කියලා කියනවා. ඒක මිහිරිහම වශයෙන් හඳුනා ගැනීමට සංඥා කියලා කියනවා. මිහිරි නම් ඒක සමග ඇති වෙන ඇලීමට සහ මුලාවට සංකාර කියලා කියනවා. අමිහිරි නම් ඒ සමග ඇති වෙන ගැටීම සහ මුලාවට සංකාර කියලා කියනවා. සමන් කරති පරිදි. විඥානයේ කිසි කතාවක් නෑ. ඔබ යම් විදිහකද මේක හඳුනාගත්තේ ඌ එහෙමයි කියලා ඒක මනසට ලියනවා. මේ විදිහට සස්කනනාසිය දියකය කියන මේ තින්ජන් පහ සහ ඒවයින් අරමුණු නොගන්නා විට මනෝද්වාරයෙන් කල්පනික වශයෙන් සහ සිහින කෙනීම වශයෙන් නියුදේ. හැම විටම ඔබ කරුණ ලබන්නේ මෙසේ මේ රූප නම් වූ අරමුණක් අරගෙන ඒ වේදනා සංඥා සංකාර විඥාන වලින් හඳුනා ගනිමින් ස්කන්ධ පහක් පරිහරණය කරන්නේ. දැන් බුදුරජාණන් වහන්සේගේ ප්‍රශ්නය මේ මොකක්ද? අක්කලී සංකින් මන්නේ සිවක්කලී මොකද ඔබ හිතන්නේ වක්කලී රූප මිච්ඡං අනිච්ඡං නේ රූපය නිච්චද අනිච්චද දැන් ඉතින් බාහිර ලෝකෙට රූප අනිච්චයි කියලා සංකල්පයක් හදාන ඔබ හිතයට ඔබ බුදු ජානන් වහන්සේව ගාල ධර්මයට අවතීර්ණ වෙලා මේ ස්කන්ධ තුල හට ගන්නා වූ රූප ස්කන්ධය ජායමානේසු ජීයමානේසු නියමානේසු හට ගන්නවා දිරනවා මරනවා සෙනෙහස පාපව උන්වහන්සේම වදාරන්නේ ජායසේත ජීයසේත ඇති වෙනවා දිරනවා මරනවා එතකොට ඒක ඇති වෙන එක නැති වෙනවා ස්කන්ධ පංචකේ රූප ස්කන්ධය ඇති වෙන එක නැති වෙනවා ඒ වේදනා ස්කන්ධයත් ඇති වෙන එක නැති වෙනවා සංඥා ස්කන්ධයත් ඇති වෙන එක නැති වෙනවා ඔබ පිළිගත්තත් නැතත් ඔබ අල්ලගත්තත් නැතත් සිදුවෙන දෙයක් නෙවෙයි නමුත් ඔබ මේ ධම්මස පහල කරගන්න පෙර මේ සමාජයේ ජීවත් වුනේ පුද්ගලයේ පසේ ප්‍රත්‍යඥයේ පසේ ඔබට මේ ස්කන්ධයන්ගේ හටගැනීමේ ශ්‍රනික හටගැනීම නැතිවීම පිළිබඳ අවබෝධයක් තිබුණේ නැහැ එනිසා ඔබ රූපය කියලා ඔය සිතේ පහල වෙන රූපස්කන්ධය උදව් කරන දකින්න ඉදිරි රූපය ඔබ මේ හිතේ හටගන්නා රූපස්කන්ධය ඇති වී නැති වෙන එක අමතක කොට එකට කැමැත්තක් අකමැත්තක් කැමැත්තක් සමග මුලාවක් අකමැත්තක් සමග මුලාවක් ඇති කරගන්නවා ඒ කියන්නේ ඒක ඇතිවීම නැතිවීම අතර දමා ඔබේ අල්ල ගන්නවායි කියන එක එතකොට එතන සිදු වෙන ක්‍රියාකලාපයේ රූපං අනිච්ඡං නෙවෙයි රූපෙන් නිට්ඨ වෙනවා රූප ආරම්මණය ඔබට නිට්ඨ වෙනවා ඒකට තමයි පින්නතුනි මම කියලා කියන්නේ. ඒ එහෙමනම් මම වුණොත් තමයි පින්නතුනි ඒක මගේ වෙන්නේ. මගේ වුණොත් තමයි පින්නතුනි ඒක මගේ ආත්මය වෙන්නේ. දැන් මේ කොතනද මම වගේ මගේ ආත්මය තියෙන්නේ? ඇස මුල් කොටගෙන හමුනා වූ රූප ආරම්මණයක මේ අරමුණ ඉදිරියට ජීවත් වීම සඳහා භාවිතා කිරීම ඉක්මවාග ඔබේ සමග ගැටෙන්න යනවා ඔබේ යලිදන්න ඕනකමකින් ඇලෙන්න යනවා අන්න ඒ ස්කන්ධ පංචකය තුළ ඒ අල්ලා ගැනීම නිසා නිත්‍ය වීමක් සිදු වෙනවා ඒකට කියනවා මම කියලා සුඛ වීමක් සිදු වෙනවා ඒකට කියනවා මගේ කියලා ආත්ම වීමක් සිදු වෙනවා ඒකට කියනවා මගේ ආත්මය කියලා එතකොට මගේ ආත්ම නැත්තම් ආත්මය යන ජීවිතේ නෙවෙයි ඇතින් මෙසේ ආරම්මණයක් ලබනා විට ඒ ආරම්මණයට හසු වීම ආරම්මණය ප්‍රියාප්තිය වශයෙන් බාර ගැනීම දැන් යන ලමාකාරයේ ඔබට මේ අනිත්‍ය කනාත්ම කියලා දැන කෙනෙක් හිටියේ නැහැ ඔබ සරල ජීවිතයක් ගත කරමින් සිටියා දරුවන්ගේ දැන් ලෝකයේ දුලින් ඔබ ඒක තේරුම් ගන්න ඒ කාලයේ ඔය ලාභ අලාභ සතුත් සංසාරා ලෝකෙ සිදුනායි කියලා ඒ කිසිවක් සමග මේ සුර තල්ලු ඇලෙන්නේ ගැටෙන්නේ නැත්තේ ස්තන්ධ පහළවෙනවා ඒ හැසිදු වෙන හැම දෙයක් හඳුනාගන්න ජීවිතයේ ස්කන්ධ පහළ වීම සිදුවිය යුතුයි පණ පිටින තුරා. නමුත් ඔවුන්ට හදාගත්තා වූ දෘෂ්ටියක් මතයක් නැහැ ඒ ඇලීමට හෝ ගැටීමට. ඒ කියන්නේ ඔවුන් තුළ නැතුවම නෙවෙයි නමුත් සක්කාය දිච්චේ කියන මේ මුලාව ඔවුන් වර්ධනය කරගෙන තිබුණේ නැහැ. හැබැයි මම කියනවානේ සක්කාය කියන්නේ ශරීරය කියලා. සක්කාය කියන්නේ මමල ශරීරය මම කියලා කෙනෙක් නෑලු කියලා හදාගත්ත බණ්ඩති කියනවා එහෙම. ඔය සම්මෙන්න. සක්කාය යන පංචස්කන්ධය තමයි. කය නෙවෙයි. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පහ එකට රූපයක් වෙනකොට හටගන්නකොට ඒකට තමයි සක්කාය කියලා කියන්නේ. දැන් මේක මේ පුතක් ජනයා මේක මෙහෙම නෙමෙයි දකින්නේ එක මට පේන දෙයක්. මම කැමති දෙයක්. මම බාර ගන්න දෙයක්. එතකොට එතන රූපයක් තියෙනවා. ඒක වේදනාවෙන් විඳින්න තියෙනවා. සංඥාවෙන් හඳුනන්න තියෙනවා. සංකාර කරන්න තියෙනවා. විඥාණයෙන් විශේෂයෙන් දැනගන්න තියෙනවා. කෙසේ අල්ලගත්තාම ඒ රූප ස්කන්ධයයි මම වෙන්නේ. රූපේ මමය. මම රූපේ. රූපේ තුල මායත මාතුල රූපයත් කියලා කියන්නේ අන්න ඒකයි. අන්න දැන් පංචස්කන්ධයේ ආත්මකත ගැනීමට කියනවා සක්කාය දිට්ඨි. එතන මොකක්ද තියෙන්නේ? එතන අනිදුක්ඛානාත්මද තියෙන්නේ? ඈ අනන්ත සංසාරයේ සමේ ජීවිතයේ ඔබට මේ හැම වෙන තුරුබකලේ මේ අල්ලා ගැනීම. සක්කාය දිට්ඨි. සක්කාය දිට්ඨිය කියන්නේ තේරුම ඇසට කනට නාසයට දිවට කයට හෝ මනෝද්වාරයට කිසියම් ආරම්මණයක් එන විට ඒ ඇති වී නැති වෙන දැන් බවට දකින්න අවශ්‍ය යෝනිසෝ මානසිකාරය නැති විට ඔබේ මට වූ දෙයක් වශයෙන් බාර ගන්න ලබනවා. ඒ බාර ගැනීම තුළ ප්‍රිය වීම සෝ ඇල්ම අප්‍රිය වීම සෝ ගැටීම කියන කාරණා තියෙනවා. ඒකට තමයි අපි පාලියෙන් කියන්නේ ලෝභ මෝහ දේශ මෝහ කියලා. මේ ලෝභ දේශ ලෝභ මෝහ දේශ මෝහ තමයි තියෙන්නේ. මෙතන මම කියලා කියන්නේ ශරීරය නෙවෙයි. මේ ලෝභ මෝහ අල්ලා ගැනීම නිසා හට ගන්න දෙයක් උපීර්තිය හට ගන්නා වූ දේවල්. දැන් බුදුරජාණන් වහන්සේ අහන සීමසදී වක්කලීගේ ඒ රූපය අනිත්‍යද නිට්ටයද? සාමයෙන් අනිත්‍යයි. ඒ හට ගන්නා වූ රූප ආරම්මණය පවත් ගන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් ඊට පස්සේ මොකද වෙන්නේ? අනිත්‍යම බන්තේ කියලා උත්තර දෙනවා අපේ වක්කලීගේ. බුදුරජාණන් වහන්සේ වදාළනවා යන්තනානිච්ඡං දුක්ඛං වා සුඛං වාති යමක් අනිත්‍ය නම් ඒ සැපද දුක්ඛද? පක්කලි උත්තරේ දුක්ඛං දන්ති. දැන් මෙතන තේරුම් ගන්න මේ සමාජ නිරන්තරයෙන් කියන දෙයක් තියෙනවා. ඔවුන් කියන්නේ අනිත්‍ය නිසා දුකයි. අනිත්‍ය නිසා දුක බවට පත් වෙන්නට පෙර ඔබ ළමා කාලේ සිටින් මේ පංචස්කන්ධය පිළිබඳ නොදැන පංචස්කන්ධයෙන් පංචස්කන්ධයට මොකද කරගත්තේ? නිශ්චිතක දැක්කේ නැද්ද? මමකට මගේ කොට මගේ ආත්මය කොට අරන් නැද්ද? අරන් තියෙනවා. මමකට මගේ කොට මගේ ආත්මය කොට ගත්ත කෙනාට හෙවත් නිත්‍ය සුඛාත්ම කොට ගත්ත කෙනාට තමයි අනිත්‍ය වනවිත දුක හටගන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වුණා. ඊන්පසු නිරන්තරයෙන් උන්වහන්සේ සොහිය කාර්යභාරයන් කළා. පුරා 45 වසරක්. දන්ද ධර්ම දේශනා කළාද, චාරිකාව වැඩියද, පිළිසුදා වැළඳුවාද, සැතපී සිටියාද, යම මොහොතක උන්වහන්සේගේ හටගත්තේ ස්කන්ධ පහෙන් පහට හටගන්නේ කොහොම නැති වෙන්නේ. මේ ස්කන්ධ පහ තුළ නිරන්තරයෙන් උන්වහන්සේට තිබුණේ බලන්න දෙයක් නෑ, ස්වාභාවික ක්‍රියාවලියට පත් වෙලා තිබුණ අනිත් දුක්ඛනාත් දැන් අනිත්‍ය නිසා දුක උන්වහන්සේ ගාව තිබුණාද? නෑ, බුද්ධත්වයෙන් පස්සේ උන්වහන්සේ ගාව ඔය දුක කියන එක තිබුණේ නෑ, දුක නැති කරගෙන හිටියේ. ඒ නිසා උන්වහන්සේ එතන විඳ සුවේත කියනවා අපි ආවේදිත සුවේ කියලා. ඒක මම ඉදිරියට වචනේ පැහැදිලි කරන්නම් ආවේදිත ත්‍රිවිස් කියන්නේ කොහොමද කියලා. විඳින්නා කියන මුලාව ස්කන්ධ පංච කියලා තිබුණේ නැහැ. ඒ නිසා බාහිර ලෝක සිද්ධ වෙන දේවල් එක්කලා ගැටෙන්න උන්වහන්සේට කවුරුත් හිටියේ නැහැ. එහෙනම් උන්වහන්සේට ස්කන්ධ පංචකේ අනිදුක්ඛානාත්ම සාධුකද්ද තිබුණේ නැහැ. ඒක අනිත්‍ය නිසා දුකයි නෙවෙයි. නිට්ටය කොට ගන්නා වූ අයට එසේ පවත්වාගෙන යාමට බැරි දෙවින් ඔවුන්ට මේ අනිත්‍ය වන විට දුක හටගන්නවා. අත්කලින් යන්නේ බුදුජානක මහන්සිය ළඟට ප්‍රශ්න කරනවා රූපයෙන් නතරව. වේදනාව ගැනත් ප්‍රශ්න කරනවා. සංඥාව ගැනත් ප්‍රශ්න කරනවා. සංඛාරය ගැන ප්‍රශ්න කරනවා, විඥානය ගැන ප්‍රශ්න කරනවා. ඒ තරම ආරවිදියට අහනවා. වේදනාව අනිත්‍යද නිට්ටයද? ස්වාමීනි අනිත්‍යයි. ඒ අනිත්‍ය වූ දෙයක් එනම් දුකද සැපද? ස්වාමීනි දුකයි. ඒ විදිහට විගතම ස්කන්ධ පහට ලියනවා ප්‍රශ්න කරනවා. ඊළඟට උන්වහන්සේ පැහැදිලි කරලා ඊළඟට ප්‍රශ්න කරනවා. යම් පානානිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මං කොමුණා දැන් මේ අනිත්‍යං දුක්ඛං කියන ආමදානම් වෙන්නේ ඔබ යම් මොහතක අරමුණක් පරිහරණය කරන විට රූපේ හෝ ශබ්දේ හෝ ගන්ධේ හෝ රසේ හෝ ඒ මුල් කරගෙන හටගන්නා වූ වේදනා සංඥා සංකාර විඥාන දෙස් ස්කන්ධ පංචකය කල්ලනකෝතං සමනපස්සිතං ඔබ මොකද මේ ගැන හිතන්නේ එහෙම අනිත්‍ය දුක්ඛ අනාත්ම වෙන දේ එකයි අත්‍ය සිද්ධියයි සුදුසුද ඒතං මම ඒතෝ හමස්මින් ඒසෝ මේ අත්තා ඒ මමය ඒතෝ හා ඒතෝ ඒතං මම කියන්නේ ඒකයි ඒතෝ හමස්මින් ඒ මගේය ඒසෝ මේ අත්තා ඒ මගේ ආත්මය දැන් මේ මොහොතේ අපි කතා කරන්නේ අද තම වෙන රූපේ නම් එතකොට රූපාරම්මණයයි මගේ ආත්මය වෙන්නේ ජීවිතේ නෙමෙයි එහෙම ගන්න සුදුසුද නොහේකං බන්ති ස්වාමීන් වහන්සේ සුදුසු නැහැ දැන් තේරුම් ගන්න මෙතන මේ සමාජයේ මේ ස්කන්ධ පංචකේ වර්ධවා ගැනීම තුළ ස්කන්ධ පංචකය තුළයි අනිදුක්ඛානාස්මී තියෙන කාරණාව වටහා නොගැනීම තුළ ව්‍යාජ නැත්තම් වැරදි මතයක් සමාජයට ඇතුළු ප්‍රකාශ කරන ලබනවා අවුසෙන් දිනන නරල යන ආත්මයක් නැහැ. ආයුක දින්ද කෙනෙක් නෙමෙයි. සිතිතකේ ආරිසත්කේ ආසන්න නු වූ ආසන්නියට නාව දැක්මල් තමයි මේ නැති වෙන්නේ. මේ ආත්ම කතාව ජීවිතේට නෙමෙයි තියෙන්නේ. ස්කන්ධ පංචකයේ ආරම්මණය ආරම්මණය අල්ලගත්තාම ආත්ම ආත්මනේ ඒක අසදස්තිය. දස්තිය කියලා අපි කියන්නේ. අල්ලගන්න නැත්නම් එතකොට ඒ ඇති වූ දේ අල්ලග නොගැනීම නිසා නැති වෙනවා. එතකොට අනාත්ම. අනාත්ම කියන්නේ ජීවිතේ නෙමේ ස්කන්ධ පංචකය. ආත්ම කියන්නේ ජීවිතේ නෙමේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධ පහ පුද්ගල ජීවත් වීමේදී ආරම්භණයක් වශයෙන් ගන්න ලබනවා. එය අල්ලා ගත්තම ඒ තුළ තියෙන මුලාව තමයි මම මගේ මගේ ආත්ම කියන එක. ඒක දෘෂ්ටියක්, පේන දෙයක් නෙවෙයි. මේක මනමින් තේරුම් ගන්න නැතිව. මම කියලා කෙනෙක් නැහැ කියලා රටේ පොතේ ප්‍රකාශ කරගෙන ඉන්නවා. අනුබලගහ. ඔබ ළමාසාරින්දලා මේ මම හදාගත්ත හිත ඇතුළේ ඔබ ඒක හොයාගන්නේ නැහැ. ඔබ කෙස්ලොම් නියවත් 32කට වඩා මම කියලා කෙනෙක් නැහැ කියලා ග්‍රාම්‍ය උත්තරයක් හදාගන්නවා. ඒ මම කියන කෙනා බුදුරජාණන් වහන්සේ ග්‍රහතන් වහන්සේගේ ස්කන්ධ පංචකය තුලයි නැත්තේ. අනිකුත් හැම දෙනා තුළම ඔය මම කියන කෙනා නැති වුණාට මම කියන මුලාව සාදෘෂ්ටිය තියෙනවා. ඒකට සක්කාය දිට්ඨිය කියලා කියන්නේ. දිට්ඨියක් විනා ඇති දෙයක් නෙවෙයි. ඇති දෙයක් නම් කිසි විටක නැති කළ හැකි නැහැ. සක්කාය දිට්ඨියන තියෙන දෙයක් නම් බුදුරජාණන් වහන්සේට නැති කරන්න හම් වෙන්නේ නැහැ. නැති කරන්න පුළුවන් වන්නේ ඒ දෘෂ්ටියක් ඉවත් හදාගත්ත මුලාවක් පමණක් බැවිනි. මේ තේරුම් ගන්න. දැන් එතකොට බුදුරජාණන් වහන්සේ වක්කලකින් විමසපු එකේ පෙන්නනවා. එසේ නම් වේදනාව සංඥාව සංකාරයේ විඥානය මේ සියලු දේවල් ඒතන් මම ඒතුවමස්මින් යසෝමේ අත්තා. ඒ මම ඒ මගේ ඒ මගේ ආත්මය කොට ගැනීම සුදුසුද? මම හිතම් බන්ති. නේ ස්වාමී. දැන් මොකටද මම මේ ධර්ම දේශනාව අරන් ආවේ? බුදුන් වහන්සේ වදාරනවා ධර්මයේ දකීද බුදුන් දකී ධර්මයේ දකින්නා මා දකින්නා බුදුන් දකී. ඊට පස්ව මේ වක්කලි සූත්‍රයේ අගට බුදුරජාණන් වහන්සේ ධර්මයන්වෙන් දේශනා කරමින් යන්නේ කුමක්ද? ධර්මයන්ෙන් දේශනා කරමින් යන්නේ ඕනෑම සත්වෙක් ඕනෑම මිනිසෙක් ඕනෑම රෙද්දෙක් ඕනෑම ගිහියෙක් තුළ මොහොතින් මොහොත ඉපදී නැති වෙන ස්කන්ධ පංචකේ නම් වූ ධර්මතාවයක් තියෙනවා පින්නතුනි මම මේකයි අපි ධර්මයේ කියන්නේ. ඊට මෙහා පැත්තේ චිත්තසයක ගණන් කරලා හිටන් පාඩම් කරන එකක් තියෙනවා ධර්මයේ කියන. ඒ පිළිබඳව වෙනම කතා කරමු. බුදුරජාණන් වහන්සේ මංගල ධර්ම දේශනාව කළා ධම්මචක්කප්පවත්තන සූත්‍රය. ඒ සූත්‍රයේ විකුණන තවසාර ධම්මස 15 වන දෙවෙනි ධර්ම දේශනාවක් කළා අනත්ත ලක්ෂණ සූත්‍රය. පහත්ුනේ කළා. ඔය ඊට පස්සේ විග්‍රහ කරන කිසිදු අභිධර්මයක් නැතිුණාට බුදුරජාණන් වහන්සේ වදාළ අනාත්ම ලක්ෂණ සූත්‍රයේ තුල තියෙන අභිධර්මිය ඔබට තේරුම් ගන්න පුළුවනි නම් නිවන් සකස් කර ගැනීම නීති හරන්න අවශ්‍ය නැහැ. මොකද අපි වෙන දවසක අනාත්ම ලක්ෂණ සූත්‍රය වෙනම කතා කරමු. එතන පැහැදිලි කරන්නේ නිරන්තරයෙන් පංචස්කන්ධය අනාත්මය. පංචස්කන්ධය අනාත්මය පිළිගන්න දවසට ඔබට මම මගේ මගේ කියන දෘෂ්ටිය දෙනවා නේ. නමුත් මේ පංචස්කන්ධය ආත්ම කොට ගත්තා. එතකොට මොකද වෙන්නේ? මම මගේ මගේ ආත්ම කියන කැටි වුණා. ඒ මම මගේ මගේ ආත්ම කියන එකට තමයි පින්නතුනේ ධර්මයේ සඳහන් කරන්නේ නিত্য සුඛ ආත්ම කියලා. නিত্য නම් මම, සුඛ නම් මගේ, ආත්ම නම් මගේ ආත්මය. දැන් එතකොට නিত্য සුඛ ආත්ම කොට දන්නා දැක්මට ධර්මයේ කියලා කියනවද? සම්බුද්ධ සූත්‍ර මා පරිහරණය කරලා තියෙනවා. සලාදෙන වර්ගයේ සම්බුද්ධ සූත්‍ර තියෙනවා, සංතනිකායේ සම්බුද්ධ සූත්‍ර තියෙනවා. උන්වහන්සේ පැහැදිලි කරනවා යම් විතක රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධ පහ මමයේ මගේ මගේ ආත්මය කොට ගන්නා තාක්කල් මම මේ ලෝකෙට දෙවියන් සහිත බමුණු සහිත මරණ ලෝකෙ ලෝකේ සබේවතී ලෝකේ සමාරකේ සබ්‍රහ්මකේ මම බුද්ධත්වයේ ප්‍රකට කළේනේ යම් විතක මට 100ක් කියන වචනේ නෑ දෙවිතකේ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකය මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මය නෙවෙයි මේ තම මම නේතු හමස්නෙම මේ සවස්තයයි ප්‍රත්‍යක්ෂ වුණාද එදයි මම ලෝකට සම්මා සම්බුද්ධත්වයට ප්‍රකට කළේ මා ඔබට කියනවා බුදුන් දැකීම යනු පංචස්කන්ධය අනාත්මය දැකීමයි පංචස්කන්ධේ අනාත්මයයි බුද්ධ කියලා කියන්නේ. උන්වහන්සේ තත්වයට පත් වුණා. එතකොට උන්වහන්සේට අරහන්ත කියලා කියන සම්බුද්ධයා බුදුනායි කියලා කියනවා. මෙන්න මේ පංචස්කන්ධය කියන එක ඔබ ළඟත් අහලා වෙනවා. එවිට ඔබ මේ පංචස්කන්ධය මනකට මගේකට මගේ ආත්මකට ගන්නවා පුදුන් බව නිසා එතකොට ඔබට මේ පංච උපාදානස්කන්ධය වෙනවා. ඒ තුළද ඔබ සමග ඔබ ලොව සමග වැටෙන්නා වූ මම මගේ මගේ ආත්ම කියන මුලාව පවතිනවා. දැන්වත් තේරුම් ගන්න ඔබ මේ ලෝකයේ සමග ගැටෙන්නේ මම මගේ මගේ ආත්ම කියන මුලාව නිසයි. ඔබට ලෝකයේ දුක් නැහැ. ඔබ මේ මම වගේ මගේ ආත්ම නම් වූ මුලාව තුළ ලෝභ මොහ දේශ මොහ වශයෙන්. ලෝභ මොහ කියන්නේ ඇලීම සමුලාව, දේශ මොහ කියන්නේ ගැටීම සමුලාව. ස්කන්ධ පංචකය තුළ මෙසේ කැමැති අකමැති පරිදි අල්ලා ගන්නවා අල්ලා ගැනීමෙන් ඔබ සතු වෙනවා මේ ස්කන්ධ පංචකයේ මම වගේ මගේ ආත්ම කියන දෘෂ්ටිය තුළ කෙනෙකුට ලබා ගන්නට පුළුවන් ලෞකික සතු කියලා කතා කරන්නා වූ 16 එකක සුවයක් විතරයි ස්කන්ධ පංචකයේ ආත්ම කොට ගත්තාට මවට පියාට දේශපාලනඥයන්ට ලබා දිය හැක්කේ යටිතල් පහසුකම් කැම්මින් ඇඳුම් කලඳුම් ආදී දේවල් යටතේ සුවයකින් 16 එකක් විතරයි. කිසිවිටක ඔබට ඉන්නහට ලබා දෙන්න කවමදාකවත් මේ ලෝකේ කාටවත්ම බෑ මේක පිළිගන්න. මේ ස්කන්ධ පංචකයට තමයි පින්නතරි ලෝක කියලා කියන්නේ. වෙන මොකවත් ලෝකයක් නෑ බුදුන් වහන්සේගේ ධර්මයේ. පාසල් යන කාලේ මමත් ඉගෙන ගත්තා රැකෙන බෝලේ විදුහල්පතිතුමාගේ මේ සුදුහාක බෙඩ් එකට දෙමුද? ඒකට තමයි ඒ කාලේ අපි ලෝක කියන්නේ. ආර්ය සත්‍යයේ ලෝකය අනුස්කන්ධ පංචකයයි. ඒ ස්කන්ධ පංචකයට අයත් කියන වචනේ තමයි ලෞකික කියලා කියන්නේ. එතකොට ස්කන්ධ පංචකය මම මගේ මගේ ආත්මය කොට අරගෙන ඒතුළු විඳින්නා වූ සුඛයට විඳින්නා ඉන්නවා විඳින්නා සහිත සුඛයට කියනවා ලෞකික සැප. මෙන්න මේ ධම්මයක තේරු පහල කරගෙන ඉන්පසු ඔබට මේ ධම්මයේ හැසිරීමෙන් අගට යන්න පුළුවන් වන දවසක ඒ ලෝකවල තමයි ඒ ස්කන්ධ පහ තමයි ලෝක කියන්නේ. අතන ලෝක කියන ස්කන්ධ පහට ඉතිරි ප්‍රත්‍යයකට වෙලා ලෞකික වුණා ලෝකයට අර්ථවත් ස්කන්ධ පංචකයට අයත් ස්කන්ධ පංචකයට අයත් කියන්නේ ස්කන්ධ පංචකය මම කොට මගේ කොට මගේ ආත්ම කොට ගැනීමට අයත්. තේරුම් ගන්න මේක. ලෝක කියන්නේ ආයත් ස්කන්ධ පංචකයට. උත්තර කියන්නේ ස්කන්ධ පංචකයට උත්තරීතර ත්‍ත්වයේ උතුරු. එතකොට ස්කන්ධ පංචකය තුල නිත්‍ය සුඛාත්ම නම් වූ අල්ලා ගැනීම නැහැ පවතින්නේ අල්ලා නොගැනීම නම් වූ දෘෂ්ටිය. දෘෂ්ටිය නෙමෙයි දැක්ම. එතකොට ඒකට කියනවා අනිත්‍ය දුක්ඛනාත්ම. ස්කන්ධ පංචකයෙන් පංචකයට අනිත්‍ය දුක්ඛනාත්ම වූ විතෙහි විඳින්නෙක් බාරගන්නෙක් නැහැ. ඔබේ ශරීරය තියෙනවා. විඳීම බාර ගැනීමක් විඳීමක් තියෙනවා බාර ගැනීමක් දැකීමක් තියෙනවා. නැත්නම් කවුද? බාර ගන්නා කොහොමද බාර ගන්න හැදුනේ? බාර ගන්න හැදුනේ මේ හම් වෙන ආරම්මණයන් එකින් එක නිත්‍ය සුඛාත්මකට ගැනීම තුළ නිත්‍යකට ගැනීමමයි මම. සුඛකට ගැනීමමයි මම. අල්ලා ගැනීමමයි මම. ඒ තුළ බැලෙන්න ගැටෙන්න යන ප්‍රබිහිත හර ගන්නවා ලෝභය, ද්වේෂය, මෝහය ආදී හැඟීම්. ඒ හැඟීම් වලයි පින්නතනේ මම කියලා. දැන් ද්වේෂය නැමති හැඟීම ආවම නෙවෙයි ඔබ ලෝකයක් එක්කලා ගැටලා ලෝකේ විනාශ කරන්නේ. වචනෙන් හරි කඩුවෙන් හරි කිනිස්සෙන් හරි ගෝම්බෝලෙන් හරි තව මොනවා හරි මමයි ලෝකෙත් එක්ක ගැටෙන්නේ. මේ ලෝකෙත් එක්ක ගැටෙන මම නම් මුලාව රජයකට දිරු කරන්නට බෑ. රාජ්‍ය නායකයෙක්ට තුලද ඒක තියෙනවා. රාජ්‍ය නායකින් මේ තත්ත්වයෙන් බරපතල නම් විදේශගතව අපිට පේනවා ලෝකෙ බෝම්බ ගහලා විනාශ කරන්න කියනවා. නමුත් ඔබට පුළුවන් නම් පෞද්ගලිකව මේ ලෝකයේ තුල ස්කන්ධ පහ තුල මේ මම නම් මුලාවට පිට තියන්න. එතකොට මේ මම නම් මුලාව නැති තැන තියෙන සුවයට කියන ලෝකෝත්තර. මරණයෙන් පසු තියෙන එකක් කියලා හිතන්න එපා මේක. ලෝකයේ හිස් උත්තරීතර. ස්කන්ධ පංචකය නම් ලෝකයේ තව තියෙන උත්තරීතර සුවය. ඒක ඔබ පුතග්ජන පුද්ගලයේ වශයෙන් මේ ලෝකේ යම් සැපතක් තියෙනවා කියලා දුටුවාද ඒ සැපේට වඩා 16 ගුණයක් විශාලයි. එනම් මේ සුළු සැපත පසුපස නැවත ලුහු බඳිනවා ඔබ හිමි නොවන හැමදාම දුක් පමණක් හිමි වෙන. ඒ සුළු සැපත අතහරින්ට මම මගේ නම් මුලාව තුල තියෙන ආ වූ ඒ සැප ලබා ගන්නට ධර්ම කටන වෙනුවට අතහරින්ට උත්සාහ කරනවා. ඔබට අති විශාල උසුවයක් හම් වෙනවා. විඳින්නා නැ කියන එකේ තේරුම ශරීරය නැ කියන එක හෝ මරණයෙන් පසු ජීවිතයක් නැ කියන එක නෙවෙයි. ස්කන්ධ පංචකය තුල ඔබ හදාගත්තා වූ මුලාවයි විඳින්නා කියලා කියන්නේ. විඳීම බාර ගැනීම. එහෙමනම් ඒ මම කොට ගැනීමයි පින්නතුනි නිත්‍ය කියන්නේ. ඒ මම කොට ගැනීමයි පින්නතුනි සුඛ කියන්නේ. ඒ මම කොට ගැනීමයි ආත්ම කියලා කියන්නේ. දැන් මේ වක්කලි සූත්‍රය තුළ බුදුරජාණන් වහන්සේ වක්කවිත උගන්වපු ධර්මය මොකද්ද? රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකයක් හටගන්නවා නිරන්තරයෙන් අපතනාසෙ දිය කය උදව්වේ. ඒ ස්කන්ධ පංචකය අසුතව පුසක් දැනියා නිරන්තරයෙන් මම මගේ ආත්ම කොට ගන්නවා ඒ නිසා වොන්ට එක නිත්‍යයි සුඛයි ආත්මයි. එහෙම ගන්න එක නොසුදුසුයි කියලා බුදුන් වහන්සේ වක්කලීමයන්ට වදාරනවා. කොහොමද අපිට මේ මෙතෙක් අල්ලා ගත්ත දේවල් අල්ලා නොගැනීම කරා අවතීර්ණීම වෙන්න පුළුවන්? අල්ලගත් ස්කන්ධ පංචකයක් බව දන්නේ නැති නිසා, අල්ලගත්තේ බාර ගැනීම නිසා, මම හැදුනේ බාර ගැනීම නිසා. මේකේ ආදීනේ මොකද්ද? මේ සංඛාර වේදනා පිළිබඳ උගන්වනකොට පැහැදිලි කරන ලබනවා සංඛාර උපාදාන සම්බන්ධ විශේෂයෙන්. තවත් තිබෙදම දෙයක් හටගන්නට පුළුවන් හැකියාවටයි සංඛාර උපාදාන කියලා කියන්නේ. ඒ මොහොතේ ඔබ එහෙම වින්දෝති මොකද වෙන්නේ? තණ්හා අමසේ නම් මුලාවක් ඔබේ සිට අවකාශ වෙනු ලබනවා. ඒයින් නැවතත් ඔබට සංඛාර උපාදාන ස්කන්ධයක් හදා දී හැකියි. ඒකට තමයි නැවත ඉපදීම කියලා කියන්නේ. බුදුන් ලෝ පහළ වුණේ නැවත උපදීම ගෙන්නන්ට නෙවෙයි නැවත උපදීමට තියෙන හේතුන් අවසන් කරන්න. නැවත උපදීමට හේතු අවසන් වීම සිදු වෙන්නේ කෙසේද? අල්ලගෙන විඳලා තිබ්බොත් නැවත ගන්න ඕනේ කියන එක ඉතුරු වෙනවා. එකෙන නිත්‍ය සුඛ ආත්ම දෘෂ්ටිය තුළ තමයි නැවත උපතට හේතු බව අවකාශ කරනු ලබන්නේ. ඒකට සංහානුසය කියලා කියනවා. නැවත නැවතත් දුක් හට ගන්න හේතුව. මේ ඔබ දැනට කරගෙන තියෙන දෙයක් නිතර සුඛාත්මයක් තියෙනවා. ඒකට භාවනාව කියන්නේ නැහැ. දැන් ඔබට මේක තේරුණ දවසක පටන් මේ ආරම්භන එන වෙලාවට බාහිර සංග ගැටෙන්න යන මොහොතේදී ඔබට අල්ලා නොගෙන ඉන්නට පුළුවන්. බාහිර නොගෙන යන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබට ගැටෙන්න යන්න නැතුව ඒක අර නිමා වෙන දෙයට නිමා වෙන්න ඉඩ දෙන්න පුළුවන්. අල්ලා ගන්න නැත්නම් සිදුවෙන දෙයට බුදුහාමුදුර වදාරනවා නුවණින් දකින අනිත්‍ය. අල්ලා ගත්තත් අනිත්‍ය වෙනවා නැත්නම් අනිත්‍ය වෙනවා ඒක අනිත්‍ය නෙවෙයි නුවණින් දකින අනිත්‍ය නෙවෙයි. අල්ලාගෙන පුරුදු පුද්ගලයාට යරමුණ අල්ලා නොගැනීම තුල අර අතීතයට යන හේතුවක් අය හටගන්න හේතුවක් ඉතුරු නොකර මේ ස්කන්ධ පංචකය හටගන්න සහ නැසෙන එකක් බවට පත් කරන්න පුළුවන්. එතකොට පින්නතන මේ ස්කන්ධ පංචකය තුල මැරෙන්නේ කවුද? මම නම් වූ මුලාව මිය යනවා. නිරන්තරයෙන් තෝක තෝකං කනේ කනේ ටිකින් ටික මොහොතින් මොහොත මෙන්න මේ ටිකින් ටික මොහොතින් මොහොත සංසාර ගමනේ ඔබ විසින් හදාගත්තා වූ මම නම් වූ මුලාව මෙයාවට ඉදහැරීම භාවනාවයි එසේ දැකීම විදර්ශනාවයි. බුදුන් මේ මඟ ගියා වැඩම කළා. බුදුන් මේ තත්ත්වයේ සියද සියක් අනිදුක්ඛානක් බවට පත් වූ ගැන බුදුණයි කියලා වදාළ. දැන් වක්කල හිමියන්ට දේශනා කළ ධර්මයේ වශයෙන් මේ සූත්‍රය සඳහන්න්නේ කුමක්ද? ධර්මයේ දකීද බුදුන් දකී. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධ පංචකයෙහි අනිත්‍ය දුක්ඛ අනාත්මය නොවේද ධර්මය? ඔබ ධර්මයේ කියලා පොතක් කියාවි. ඔබ ධර්මයේ කියලා හොඳ දේවල් කියාවි. ඔබ තව ඒකට මති මතාන්තර තියෙන්න පුළුවන් ධර්මයේ කියලා. ඔය එක එක ආගම්වල ලෝකේෂන ධර්ම කියන වචනේ පාවිච්චි කරන්න පුළුවන්. නමුත් වක්කලී සූත්‍රය තුළ ධර්මයේ දකීද බුදුන් දකී බුදුන් දකින්ට අවශ්‍ය ධර්මයේ කුමක්ද? සසර ගමනේදී කෙනෙක් මේ ගමනේ දෙවියන් අතර මිනිසුන් අතර බ්‍රහ්මයන් අතර උපදින්නේ ඇයි? ස්කන්ධ පංචකය මම කොට මගේ කොට මගේ ආත්ම කොට ගන්නා පෞරස් කරනවා. ඒකට අපුඤ්ඤාවි සංකාර කියනවා. ස්කන්ධ පංචකය මම කොට මගේ කොට මගේ ආත්ම කොට ගන්නා පින් රැස් කරනවා. ඒකට පුඤ්ඤාවි සංකාර කියනවා. ස්කන්ධ පංචකය රූප ඥාන කුසල් තුළ දුන් ඥාන කුසල් එක උත්තර ගන්න පුද්ගලයාට හම් වෙන අරූපී අරූපී ඥානයකට කියන ආනිජ්ජාදි සංසාර කියලා. මෙසේ තුන් භවයක කාම රූප අරූප භවයන්හි උපත හේතු වෙන්නට උපපින්නට හේතු වෙන්නා වූ කරුණු ස්කන්ධ පහ තුළ සංහානුසය වශයෙන් අවකාශ කරන එකට තමයි සංඛාර රැස් කරනවා කියන්නේ. ඒ සංඛාර රැස් වෙන්නේ සංඛාර විත්‍ය නිසා. සංකාර වලට හැකියාවක් තියෙනවා. සංකාර උපාදානයේ තිබෙද්දී සංකාරයක් යලි හට ගන්නට. නමුත් තිබෙද්දී සංකාරයක් යලි හට ගන්නන්ට ඉඳ නොදබා නිමා කරන එකට කියනවා නැවත උපතිහෙතු නැති කරනවායි කියලා. එතකොට මෙන්න මේ ධර්මතාවය පරිහරණය කරන්නේ නම් ඒ පුද්ගලයා ආර්ය ශ්‍රාවකයෙක් වෙනවා. ඉස්තීර පුරුෂද දීද පැවිදි කතාවක් නෑ. ඉන්න සීලේ කොහොම ඒක ඉන්න ගැටලුවක් නැහැ. ඒ සීලය නෙමෙයි මේ ආරේකාන්ත සීලය අපි කතා කරන්නේ. ඒ සීලය ප්‍රයෝගී කරගන්න පදනමක් කොට ගන්න මෙතෙන් එන්න. දැන් මම එක දෙයක් ඔබට කියනවා. සසර දුකින් මිදීමට පෙරුවන් හැර අන්සරණක් නැත ඔබේ පිළිගැනීම. ඔබ ඔබගේ පූජ්‍ය පක්ෂයේ ඉදිරියේදී නිරන්තරයෙන් දෑත නවලිය තබා වැඳගෙන ධම්මං සරණං ගච්ඡාමි කියනවා. ඒ ඉන්න ඔබ දන්නවාද ඔබ කියන්නේ සසර දුකින් මිදීමට බුදුන් වහන්සේ වදාළ ධර්මයේ හැර වෙන තරණක් නැත. ඒ ධර්මයේ මම සරණ කරගන්නේ කියලා. ඔබ දන්නවා මේකෙන් කියවෙන්නේ ඒකයි කියලා. මම ප්‍රශ්න කරනවා ඒ කියන අයගෙන් සියයට කී දෙනෙක් ධර්මයේ කුමක්දයි දැනගෙන ධම්මං සරණං ගච්ඡාමි කියනවාද ධර්මයේ සරණ කරගන්නවා. සරණ කරගත යුතු ධර්මයේ රූප වේදනා සංඥා සංකාර විඥාන නම් වූ ස්කන්ධ පංචකයෙහි අනාත්මයද එතකොට කීයටි ආයින්ද ඔන්නේ ඔබ මේ ස්තරණ කරගන්නවා නම් ඔබ තුලින් නැවත හට ගැනීමට අවශ්‍ය මමත්වයේ හේතු අවකාශ වීම සංහානුසය අවකාශ වීම නතර වෙනවා. ඒකට කියනවා උපන් අකුසල් දුරු වෙනවා කියලා. ආයෙත් කියන්නේ නැත්තම් නූපන් අකුසල් නූපදනවා කියලා කියනවා. දැන් බලන්න වක්සලි හිමියන්ට බුදුන් වහන්සේ දකින්නේයි වදාළ ධර්මීය කුමක්ද? ඒහා සාපේක්ෂව ගත්කලා ධර්මීය කුමක්ද? යමෙක් ස්කන්ධ පංචකයේ මම කොට මගේ කොට මගේ ආත්මය කොට ගන්නා වූ දෘෂ්ටිය තුල ඉන්නවා නම් උන්ට කොතරම් උසස් තුනක් උගත් තුනක් ධනවත් තුනක් උන්ට පුදුන් නැහැ කියලා කියනවා. ඔහු දුකට හේතු තාමත් රැස් කරනවා. තාමත් උන් ධර්මයේ සරණට අවතීර්ණේ වී නැහැ. එනිසා ඔබ ඔය ධම්මං සරණං ගච්ඡාමි කියන වචනේ තුල ඔබ කියනවාට වඩා අතිවිශාල ගැඹුරු අරුතක් සසර දුක්ඛෙන් මුදවා ගැනීමේ හැකියාවක් තියෙනවා. හරියට ධර්මයේ තේරුම් අරන් සරණ කරගන්න වෙනවා. දැන් ඔබට පුළුවන් නම් වක්කලි හිමියන්ට වගේ නිරන්තරයෙන්ම මේ බාහිර ලෝකයේ සමග කටයුතු කිරීමේදී ඔය උපදින ස්කන්ධ පංචකයේ මමත්වයේ පිළිනොදි හේතු ඉතුරු නොවන ආකාරයෙන් නිමාව දකින්න අල්ලා නොගැනීම ධර්මයේ දකීද බුදුන් දකී ඔබ ස්කන්ධ පංචකයෙන් පංචකයට අනාත්මය දකිනවා නම් එතන ඔබ බුදුන් දකිනවා. ධර්මයේ දකීද බුදුන් දකී බුදුන් විතරක් නෙමෙයි නිවනත් එතනම දකිනවා. මෙන්න කළ යුතු භාවනාව, මෙන්න ධර්මයේ. ධර්මයේ අනු ස්කන්ධ පංචකයේ අනාත්මයයි. මේ සමාජ පුතග්ජනය පිළි අරගෙන හැසිරෙන්නේ නැහැ. තේරුම් කරලා දෙලත් නැහැ බොහෝ විට. තේරුම් කරගන්න ඒකයි අපි බණ කියන්නේ. ඉන් පසු ඔබට මේ මාර්ගයේ යන්නට පුළුවන් අනුගමනය කරන්න පුළුවන්. ඔබට ඒක කියනවා පිළිවෙත් පිරනවා කියලා. විදර්ශනා වඩනවායි කියලා කියනවා. මේ தත්ත්වෙ පිළිගන්න එකට කියනවා පින්වත්නි ආර්ය පුද්ගලෙක් වෙනවා හෙවත් සෝවාන් වෙනවායි කියලා. දැන් බුදුරජාණන් වහන්සේ ඊළඟට වදාරන්නේ කොහොමද? තස්මාතිර යංකින්චි රූපං අතීත අනාගත පච්චුප්පන්නම් අජ්ජත්තං වා බහිජ්ජා වා ඕලාරිකං වා සුකමෝ වා හීනං වා පනීතං වා දුරේ වා සම්තිකේ වා. අන්න ඕන කරම බෙදා ගන්න. එහෙනම් වක්කලි ඔබ මේ ඉන්ටර්නෙට් පටන්නේ ඇසට හෝ කනට හෝ නම් අපි ගම්ම ඉස්සරලා හැදේ කරා. ඔය හම්බ වෙන රූපේ දැන් බලන්න සුකුමෝලාරික අධ්‍යාත්මික බාහිර කියලා ශරීරයට දෙන්න පුළුවන් වර්තමාන අනේතු කියලා එක දැන් තියෙනකන් කොයි මොහොතේ. නමුත් හම් වෙන රූපය ඇත්තට හම් වෙන රූපය දැන් එක උදව් වෙන හරි පරණ එකක් උදව් වෙන හරි ඔබේ සිතේ මේ කියන බෙදීම් ඇති කරන්නේ මම. වර්තමානයේ හම් වෙන මොනම බෙදීමක් නැත්නම් රූපස්කන්ධය විතරයි. නමුත් මේ කියන අර්ථය අතීත අනාගත වර්තමාන ඇතුළත බාහිර රළු සිවුම් තහත් උසස් දුර ළඟ තවත් වෙන විදිහින් කියන්න පුළුවන්. එහෙම මේ හට ගන්නා වූ රූපයක් නේතං මම නේතෝ හමස්මින් නමේසෝ අත්තාති ඒවං මේතං යතහ භූතං සම්මප්පඤ්ඤාය දක්ඛබ්බං. මෙන්න මෙහෙමයි වක්කලිය සම්මප්පඤ්ඤාව යථාභූත tattven ඇති tattven නුවණින් දකින්වයි කියලා කියන්නේ. ඒක ශබ්දවලටත් එහෙමයි, ගන්ධවලටත් එහෙමයි, රසවලටත් එහෙමයි, ස්පර්ශයන්ටත් එහෙමයි. මේ මොහොතේදී ඔබ හඳුනා ගන්න අවශ්‍ය ආකාරයට හඳුනා ගන්න. ඔබට කැමති පරිදි බෙදන්න යන්න එපා. එතකොට ඒක නිත්‍ය සුඛාත්. එයට සිදුවෙන දේ සිදුවෙන්න දෙන්න අල්ලා ගන්න නැතුව. ඒක ඔබේ සිතින් බැහැරව යන්නේ මරණයයි. ඒ ඔබේ හදවතින් බහැරවන්නේ මමයි. ඔබ තුල මරණයට පත් වෙන්නේ මම නම් වූ මුලාවයි. තේරුම් ගන්න මේ කාරණාව. ධර්මයේ දතිය බුදුන් දකි කියලා වචනේ පාඩම් කරගෙන කීකිය හිතියට වැඩක් වෙන්නේ නැහැ. ඔබ දැන් ධර්මයේ දකින්න ඔබට දැන් බුදුන් සම්බ වෙනවා, දැන් නිවන් සම්බ වෙනවා. ස්කන්ධ පංචකයෙන් පංචකයට ඔබ ආත්මේ දකිනවා නම් ඒ මොහොතේ ඔබ දකින්නේ බුදුන්. ඒ බුදුන් මේ තත්ත්වයටපත් වෙලා හිටියා. උන්වහන්සේගේ ස්කන්ධ පංචකය තුළ මම හිටියේ නැහැ. උන්වහන්සේ බුද්ධයයි වදාළේ ස්කන්ධ පංචකය අනාත්මයට යනවා. එරුණාම සිද්ධාර්ථ කුමාරයාට, සිද්ධාර්ථ තාපසතුමාට, රජතුමාටවත් නෙයි. ස්කන්ධ පංචකය අනාත්මේ සම්මා සම්බුද්ධයි. ඔබේ සේ දකින්නේ නම් ඔබට අනුබුද්ධ සම්මා සම්බුද්ධ වෙන්න තමයි. නමුත් බුද්ධ අනුබුද්ධ පච්චේක බුද්ධ කියලා නැහැ. නිවනට බේද නැහැ. ධර්මයේ දකීද බුදුන් දකී බුදුන් දකීද නම්බකී තුම්පලක් නෙවෙයි කතා. එනම් මෙන්න මේ සත්‍යයන් තේරුම් ගැනීම සඳහා ධර්ම ශ්‍රවණය කරන්න වෙනවා. මෙන්න මේ සත්‍යයන් වටහා ගැනීම සඳහා අපිට කල්යාණ මිත්‍ර ඇසුර ඕන වෙනවා. ඔබ මේ සත්‍යයන් තේරුම් ගන්න නැතුව යහපත් බෞද්ධින් මැසේ. නිරන්තරයෙන් මේ ලෝකේ පුරා හැමතැනම ඇවිදින් යම් යම් දේවල් කරනවා ඉන්නේ ඇති. ඒක පුණ්‍යක් ක්‍රියාවේ විවට ඔබට විපාක දෙවි. නමුත් ඔබ තව පුදුන් ආවේ. ඔබ ප්‍රතිපත්ති පූජාවට ඇවිදින්නේ නැහැ ස්කන්ධ පංචක අනාත්මය දන්නේ නැත්නම්. දැනගත්තා නම් ඔබ කැමති ඕනෑම තැනක යහපත් දේවල් කරන්න යන්න අයපත් දේවල් කරන්න යන්නේ කපුනි. ඒ සියල්ල තුලින් ඔබ වර්තමාන මොහොතේදී මේ කියන අනාත්මය දකින්න ඔබ සිහිය පෙන්න ගන්න සම්මප්පඤ්ඤාය දත්තබ්බම් මන අනුවනි පාඩම් කරගන්නේ නෙමෙයි ඔබ තේරුම් ගන්න කතා කරන්නේ සිද්ධ වෙන්නේ නැහැ ඒ මොහොතේ කතාව පැත්තකින් තියලා මේක දකින්න ඔබ පෞද්ගලිකව ඒ දකින්නකොට සිදුවෙන දේ තමයි යලි හට ගැනීමට හේතුවක් අවකාශ නොවී නිමාවීම ඉන්නතේ ආන්නේ යලි හට ගැනීමට හේතුවක් අවකාශ නොවී නිමාවීමට තමයි නුවණින් දකින අනිත්‍යවත් භාවනාව කියන්නේ. යලි හේතුවක් හට ගැනීමට හේතුවක් අවකාශ කරගෙන නිමාවට නුවණින් දකින අනිත්‍ය කියන්නේ. එතකොට තණ්හාන සේතුරු වෙනවා. ඒ තණ්හාන සේතුරු වෙන්නේ නිත්‍යසකාරකට ගත්තා. මෙන්න මේ කරුණ පැහැදිලි කිරීමයි මගේ අද ආරම්භන උනේ. ඒ සඳහා මම ඔබට ප්‍රමාණවත් කරුණ පැහැදිලි කිරීමක් කළා. සක්‍රීය සූත්‍රයෙන් හට තියෙනවා අත්ලි ආමරුවත්තනේ කියලා බුදුහාමුදුරු වැඩම කළා. ඊට පස්සේ කිච්ච කොට පස්සේ බුදුහාමුදුරු වාසනේ බුදුහාමුදුරු නෙමෙයි මේ උදව්වෙන් නැන්දා කඩේ උදව්වෙන් අරගෙන ගියා. ඉතින් තව කතාවක් තියෙනවා අපිට ඒව අදාළ නැති නිසා අපි විස්තර කරන්න යන්නේ නැහැ. අපිට අවශ්‍ය මේකයි. ධම්මං පස්සති සෝධම් පස්සති. එන මොකක්ද දැන් ඉතින් දකින්න ඕන ධර්මයේ දකින්න නැල්ලයි පිළිලා කවතාව කවර කොහේ ගියත් දකින්න ඕන ස්කන්ධ පංචක අනිදුක්ඛානාත්මය. ඒක බුදුන් ලෝට හෙළි කරගත්ත එකම සත්‍ය සහ එකම ධර්මයයි පින්නතුනි. ඔය දිවස්ස දිව කන දිව කාතර කිත් ජානාදී ඔය සියලු දේවල් අත්කල මතාන යෝගින් හොයාගත්තා. රූපී අරූපී භවතල යන හැටි හොයාගත්තා. නමුත් ඔවුන් කිසිවෙකුට ස්කන්ධ පංචකෙහි අනිදුක්ඛානාත්මය හමු වී තිබුණේ නැහැ. එනිසා ස්කන්ධ පංචකේ අනිදුක්ඛානාත්ම හැමීමකින් කරව තණ්හානුසේ ඉතුරු නොවී නිමා කරන්නට බෑ. තණ්හානුසේ ඉතුරු නොවී නිමා කිරීමකටයි භාවනාව කියලා කියන්නේ. එහෙම නැතුව කරන භාවනාවට කියනවා සමතකවත් මම සංගවන. සමත්වයේ සියුම් කරලා දානවා සංගවා දානවා මම හොයා ගන්න බැරුව යනවා. එහෙමයි සාධරෝක්ෂේ තමන්ට තියෙන දේවල් මම බවට පත් කරන මානයක් හදා ගන්න වරුණාම බුදුන් වහන්සේ හමුවක් කරනවා මේ බුදු පොත්වලින් හදා දවණේ කරන්නත් බැරි වෙනවා. එනිසා මේ නොම කියන්නේ තේරුම් ගන්න මේ පිළිබඳ. දැන් ඔබට තේරෙනවා දෙසේ නම් ඔබ ළමා කාලයේ පටන් මේ සිව ධම්මං සරණං ගච්ඡාමි කියන වාක්‍ය වචනේද ඔබ අර්ථයක් දීලා නැහැ කියලා. පෞද්ගලිකව ඔබ ඔබේ ජීවිතයට අර්ථයක් දෙන්න ධම්මං සරණං ගච්ඡාමි කියන බුදුන් වහන්සේ ලෝට දේශනා කර වදාළේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකය හැම විටම බුදුන් ලෝ පහළ වුණත් නැත්නම් අනිදුක්ඛානාත්ම බවයි. පුතඥයන යන හැම විටම ස්කන්ධ පංචකයක් ගැන නොදන්නා අය හැම විටම මම කොට මගේ ආත්ම කොට දන්නා බවයි. ඔව් ධම්මං සරණං ගච්ඡාමි කියවට කියන්නේ බුරු. ඔබ මේ ධම්මං සරණං ගච්ඡාමි වලට සත්‍ය සමය අර්ථයක් දෙන්න. ඔබේ සෙත් පිළිගන්න ස්කන්ධ පංචකයේ සත්‍ය තත්ත්‍ය අනිදුක්ඛානාත්මයයි. මම මේසේ බලන්න පටන් ගන්නවා. ඒක තමයි ධර්මයේ සරණ. මම දවසක ඔබට පැහැදිලි කරලා දෙනවා ධම්මෝ හවේ රක්ඛත ධම්මචාරී කියලා කියන්නේ උතන බව. මොන දේවල් රැක්තහම මිනිහෙක් රැකෙනවා කියන එක නෙමෙයි ඒක සරල අර්ථය. ඒ නිසා අපි අසුරු කරන්න. මේ ධර්ම ශ්‍රවණය කරන්න. ශ්‍රවණය කරන ඔබ තුලින් ඔබ දකින්න. ඔබ බුදුන් වහන්සේ ධර්මයේ ඔබ තුලින් දකින්න. ධර්මයේ දකින්න. ධර්මයේ දකින්න බුදුන් දකි බුදුන් දකි නිවන් දකි කියන එක ඔබට ප්‍රායෝගික සත්‍යයක් බවට පත් වෙනවා ඇති. ඒක කරගැනීමක මේ ධර්මානුශාසනාවද උපකාර වේවා කියන සුභාෂයෙන් ශ්‍රවණය ප්‍රාර්ථනා කරමින් ධර්ම දේශනාව සමාප්ත කරන ලබනවා. සෑම දිනකටම පෙරවන් සරණයි. එම ධර්ම දේශනාව පවත්වනු ලැබුවේ කෑගල්ල පුස්සැල්ල ශ්‍රී පුණ්‍යෝදිහාරාමාධිපති පූජ්‍යපාද පිළිගල මීමුරේ ධම්මවංශ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ.